2603 2004 අටවැනි මාසේ 26 වෙනිදා ශාරීරික වශයෙන් උපන් දිනය සමන්න දවස. එහෙම සැමරීමක් කියලා මොකවත් නැහැ. සායනහන්සේ සිංහාවලෝකනය කරනවා. ආපු ගමන් මඟ පිළිබඳව සොයා බලනවා. හරි ගියපු දේවල්, වැරදිච්ච දේවල් හදා ගන්න කල්පනා කරනවා. ඉදිරියට ජීවිතේ තමන්ටත් ලෝකයටත් හිත බිනිස කොහොමද ක්‍රියා කරන්න ඕන කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න දවසක් තමයි. මෙහෙම නැතුව කේක් කපලා කන දවසක් නෙමෙයි, පහම් පත්තු කරන දවසකුත් නෙමෙයි. ඉතින් අපි මේ කැලෙන්ඩරේ දින ක්‍රමයට උපන් දිනේ ගත්තට එදාට වැරදි. ඒ කියන්නේ මොකද අපි ඉපදෙන්නේ හිරිද දවසක වුණාට ආයි උපන් දිනේ යදෙන් හිරිද දවසක නෙමෙයි. ඒකක් වෙනවා. ඒක හරියටම ගන්න ඕන. එහෙනම් චන්ද්‍ර මාස ක්‍රමයට ගන්න ඕන. අරගෙන තමන්ගේ උපන් දිනේ මේ සරස ගන්න ඕන. එනිසා එහෙම අඩුවක් තියෙනවා ඒ දින කැලෙන්ඩරේ වැරදි. අපේ චන්ද්‍ර මාස කැලෙන්ඩරේ තමයි හරි. ඒක නමුත් භාවිතයට ගන්නෙ නැති එකයි තියෙන ක්‍රමවේදය. ජීවත් වීමට උත්සාහ කිරීම සත්ව ගතියයි. ජීවිතය හඳුනා ගැනීමට උත්සාහ කිරීම මනුෂ්‍ය ගතියයි. මේ ලෝකේ මිනිස්සුද සත්තුද ඉන්නේ කියලා හිතෙනවා. මේ වචනේ ඔබ කියවල බැලුවනම් 44 වෙනි කාරණේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා. sammasamadhi.com කියන වෙබ් අඩවියත් මේ පොත් දෙකම දාලා තියෙනවා. මිනිස්සු බොහොම සුළු පිළිසයි ඉන්නේ. ජීවිතය හඳුනා ගැනීමට උත්සාහ කිරීම මනුෂ්‍ය ගතියයි. එහෙනම් මෙතනට ඇවිල්ලා ඉන්නේ මිනිස්සු. මේක ශ්‍රවණය කරන්නේ මිනිස්සු. අපෙන් කිසිවක් ඉගෙන ගන්න එපා. අපෙන් කිසිවක් කරන් යන්න එපා. ආනන්ද හැමදුරංගේ බණක් කියලාක කොළුවේ තියා ගන්න එපා. ඔබ විසින් ඔබව තේරුම් ගන්න. අපෙන් කිසිවක් නොගන්න. මේ ලෝකේ හැම තැනටම ගියාම අපේ ඔළුවට මලුනේ හම්බෙන්නේ නේද? උපාදානස්කන්ධයට. එනිසා අප විසින් අපව හඳුනා ගැනීම දෘෂ්ටිගත වීමක්, ආගමක්, ජාතියක්, වර්ගයක් යමක් හඳුනා ගැනීමක් නොවේ. කිසිදු දෙයක් ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කිසිදු දෙයක් ලෝකේ අනුමත කරන්නේත් නැහැ. අනුමැතිය හා ප්‍රතික්ෂේපය තිබෙන්නේ සමස්ත ලෝකය තුළ. මේ අනුමැතිය හා ප්‍රතික්ෂේපය කරන මිනිසා කවුරුන්ද? කවරෙක්ද? කොයි සිට ආවේද? කොයි ජීවත් වන්නේද? නැවත කොතනට යනවද? සැරිසරනවද කියන කාරණය පිළිබඳව. ජීවිතේ හැම දෙයක්ම මතු කරගන්න මනුෂ්‍යයාට නිරෝධය, නිදහස, නිර්වාණය කියන එක මතු කරගන්න අවශ්‍යයි. කෙටියෙන්ම කියතොත් සැනසීම කියන එක මතු කරගන්න අවශ්‍යයි. ඒ සැනසීම කියන එක මතු කරගන්න මේක තේරුම් කරලා දෙන්න හරිම අමාරුයි. මොකද හේතුව හැමෝම වැඩකාරයෝ. වැඩකාරයෝ කියලා කියන්නේ වැඩක් කරන්න බලාගෙන ඉන්න, ඒ වගේම වැඩ කරමින් හැම මොහොතකම පසු වෙන, ඒකට එයාට කියනවා කර්මකාරයෝ කියලා. වැඩකාරයෝ කියන්නේ ඒකම තමයි, කර්මකාරයෝ. කර්මකාරයෝ කියලා කියන්නේ කර්ම කරන්නා. කුමක් හෝ කර්ම කරන්න, ක්‍රියාවට බැසගත් කෙනෙක්. එතකොට මේ කර්මකාරය කියලා අපි කියන සාමාන්‍ය මිනිස්සෙකුට, කර්මයට හසු වෙච්ච මිනිසයට, පුතඥයාට කර්මකාරය කියලා කියනවා. කර්ම නිරෝධ කරපු කෙනාට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. කර්ම නිරෝධයටපත් කරා. කම්ම නිරෝධාය සංවත්තති. කර්මය නිරුද්ධ කරන්න මොනවද? කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. මේ තුනම නිරෝධ කරන්න ඕන, නිරුද්ධ කරන්න ඕන, දුරු කරන්න ඕන. ඒ කරන්නේ කෙසේද? කුමක්ද මාර්ගය? කුමක්ද කළ යුක්ත? සාමාන්‍යයෙන් අපේ ජන විඥාණයට කියතොත් එක කර්මයකින් නිදහස් වෙලා තව කර්මයක් කරන්න කියලා කිව්වොත් හරි ලේසි. මොකද වැඩකාරයනේ, එයා දන්නෝ. බුදුරජාණන් වහන්සේ නිතරම මතක් කරන්නේ නතර වීම ගැන. නතර වීම ගැන මේක යදා පඤ්ඤාය පස්සති, වැඩෙන දෙයක්, රැස් කරන දෙයක්, කිසිම සමාධියක්, කිසිම ප්‍රඥාවක්, කිසිම සතියක් අල්ලගන්නේ නැහැ. පඤ්ඤා විමුක්ති, ප්‍රඥාවත් අතහරිනවා. ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි ධර්මය අඳුනගන්නේ. නමුත් ප්‍රඥාවත් අතහරිනවා. කිසිම සීලයක් අල්ලගන්නේ නැහැ. දෘෂ්ටිගත සීල සියල්ලම අතහරිනවා. කිසිම සමාධියක් අල්ලගන්නේ නැහැ. සියලුම සමාධිස සමාපatti කුසලෝ හෝති. මේ සමාධීන් වලින් සියල්ලගෙම නිදහස් වීමයි කුසලය. සම්මා සමාධි ගුණය. කිසිම සමාධියක් ග්‍රහණය කරන්නේ නැති සමාධිය. සමාධියක් ග්‍රහණය කළොත් ඒ සමාධිය ඇතුළේ මෙන්න මේව තියෙනවා. රූපයක් නැද්ද? තියෙනවා. ඒ සමාධිය තුළ එයා සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවක් නැද්ද? තියෙනවා. ඒගොල්ලෝ සමාධි වඩලා තියෙනවා නම් පොඩ්ඩක් හරි ඔක තේරෙනවා. මම ඔය හැම භාවනාවක් ඔස්සේම සමාධි ලැබලා තියෙනවා ධ්‍යාන මට්ටම් වලට. ලැබලා තියෙන නිසා මම හොඳටම අත්දැකීම දන්නවා. ඒ සමාධි වල උඩරිම ගිහිල්ලා ඉද්දී සුඛ වේදනාවක් ආවම සුඛ වේදනාවෙන් නැහැ වී යනවා. ජීවිතේ පිනා ගිහිල්ලා මහා ලොකු සතුටක් දැනෙනවා. කුමන හෝ හේතුවකින් සිතේ යම් තැනකදී දුක් වේදනාවක් ඇතුල් වුණොත් ඒ දුක් වේදනාව වෙනොත් ඒහා සමානම නැහැ වී යනවා. දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඒකෙන් දෙවි දෙවි දවස් ගණනාවක්ම තියෙනවා. ඒකට හේතුව අපි පුරුදු කරලා තියෙන්නේ යම් කිසි ශක්තියක් එක දිගට පවත්වන ගුණය. ඒ නිසා ඒ ගුණය ඇදෙන්න පටන් ගන්නවා. පෙන්නනවා අර බ්‍රහ්ම ලෝකේ උපදුනත් සතුටෙන් ඉන්න පටන් ගත්තාම ඒ බ්‍රහ්ම ලෝකේ කල්පයක් විතර සතුටෙන් ඉන්නවලු. යම් කිසි හේතුවකින් දුකටපත් වෙන්න පටන් ගත්තම් ආයි කල්පයක් විතර දුකෙන් පසු වෙනවා. සංවේගයෙන් පසු වෙනවලු. ඒ සමාධි වල තියෙන එක්තරා දුර්වලතාවය. මේ සමාධි වලින් නිදහස් වීම නිරෝධ සමාපatti. බලන්න ඒක වචනේම තේරුම. සමාපatti තියෙන්නේ සමවදිනෝ මොන සමාපත්තියේද? පළවෙනි ධ්‍යාන සමාපත්තියට සම්බන්ධිනෝ, තුන්වෙනි ධ්‍යාන සමාපත්තියට සම්බන්ධිනෝ, හතරවෙනි කියලා ඔහොම ධ්‍යාන සමාපත්ති තියෙනවා. නේව සංඥා නාසඤ්ඤා ඒ සමවතට සමාපත්තියට සමාධියට සමවදිනෝ. නිරෝධ සමාපත්තිය කියන්නේ සමවැදීම් නැත, නිරුද්ධ කර ඇති සමවැදීම්, කිසි දෙයක් එක්ක සමාධියක් ඒකාග්‍රතාවයක් නැත. දැන් මේක පුතඥ ක්‍රමවේදයට හිතුවොත් එහෙම හිතන්න පුළුවන්, එහෙනම් මේ අපි ඉන්න විදියට ඉන්න කියන එක තමයි කියලා. නෑ නෑ, මේ වෙන කතාවක්. මේක තේරුම් ගන්න බෑ ඔය සාමාන්‍ය සරල ලදුරු පාසල් ඥානයක් තියෙන මිනිස්සෙකුට. මේ තේරුම් ගන්න අතිශය විශිෂ්ට වූ ඥානයක් තිබිය යුතුයි. හැම මොහොතකම මිනිස්සු යම් කිසි සමාධියක තමයි ජීවත් වෙන්නේ. සමවැදීමක තමයි ජීවත් වෙන්නේ කුමන හෝ. ඒ සමාධිය වුණත් හොඳ නරක වශයෙන් සමාධිය වඩන්න පුළුවන්. නරක සමාධියකුත් තියෙන්න පුළුවන් කෙනෙකුට. ඔය කැලේ සත්තු මරන්න යන මිනිස්සෙකුට හොඳ සිහියක් තියෙනත් ඕන සත්තු හොයාගන්න හොඳ සමාධියකින් යුක්තව ඒ කටයුත්ත කරන්නත් ඕන. ඒකත් එක්තරා විදිහක සමාධියක් තමයි. ඊළඟට අපි අරමුණු ඔස්සේ සිටින්නත් සමාධියක් තියෙන්න ඕන. ඒ සියල්ලම මොනවා කළත් ලෝකීය දේවල්. ඉතින් ලෝකීය දේවල් කියලා කියන්නේ මමත්වයේ පදනම් වෙලා කරයිද ලෝකීය දෙයක්. මමත්වයේ පදනම් වෙලා කතා කරයිද, ඒක ලෝකීය දෙයක්. මමත්වයේ පදනම් වෙලා සිතයිද, ඒක ලෝකීය දෙයක්. මනෝවිද්‍යාව තුළත් ලෝකයේ මනාව ප්‍රකට වෙනවා, පැහැදිලි වෙනවා. අභිධර්මය වගේ ධර්ම කාරණාවලිනුත් මනාව ලෝකයේ පැහැදිලි කරලා තියෙනවා. ලෝකයට අඩුව තියෙන කාරණේ තමයි ලෝකෝත්තර විෂයේ අනුශාසනය. සිත් හැදෙන හැටි, සිත් පවතින හැටි, සිත් වල ස්වභාවයන්, එහි ඇතිවීම නැතිවීම ආදිය මනෝවිද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. මම ඒ පොත් ටිකක් බලලා තියෙන නිසා තේනවා මේගොල්ලෝ හොඳට ලෝකයේ සංවේදීතාවයන් හොඳට පැහැදිලි කරලා තියෙනවා. මම බැලුවා ඒ අතර මේ ලෝකයේ නිදහස් වීම කියන එක පොඩි වචනයක් හරි කියන්න පුළුවන් එහෙම දාර්ශනිකයෙක් ඉන්නවද කියලා. ඒ අතර හොයාගන්න අමාරුයි. දැන් අර ලෝකයේ බුදුදහම ආශ්‍රයෙන් පහළ වෙච්ච එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා, ටොලේ මහත්තයා, මෝජී මහත්තයා, ගංගාජී කියන ලේඩි කෙනෙක් ඉන්නවා. ඒ වගේ අය යම් කිසි අධ්‍යාත්මික ගුණයක් අරගෙන කතා කළා, අචංචා හාමුදුරු වගේ අය තියෙන ටිකක් බැලුවාම ක්‍රිෂ්ණමූර්ති තුමත් මේක කතා කළා වගේ කියලා හිතෙනවා. නමුත් පසිකාලීන පරිවර්තන වලින් ඒව සම්පූර්ණයෙන්ම විකෘති කරලා තියෙනවා. තෝරගන්න කෙනාට පොඩ්ඩක් තෝරගන්න පුළුවන් කමක් තියෙනවා. තාම සංගවිච්ච අප්‍රකට අසිරිමත් මිනිස්සු ඇඳලා තියෙන ඔය ශ්‍රමණ මහර්ෂි කියලා මිනිස්සෙක් ඇඳලා තියෙනවා ඒ Hindu ආශ්‍රිත සමාජය තුළ. මේ උත්තරීතර ධර්මය ප්‍රකට කරගෙන නිහඬ ජීවිතයක් ගත කළා. ඉතින් අපි හුදෙක් චින්තකයෝ වෙද්දී, ආගමිකයෝ වෙද්දී, කිසිම ආගමකට නැති ජාතියකට, වර්ගයකට, කුලයකට, ගෝත්‍රයකට හසු නොවන විශිෂ්ට ඥානයක් ගේමෙහි නමුත් ඉතින් ගෝත්‍ර ස්වභාවයෙන් පෙනී සිටිනවා. දැන් මමත් එහෙමනේ. ඉතින් මම මේ බෞද්ධයෙක් වෙච්ච නිසා මේ ගෝත්‍ර ස්වභාවයෙන් මේ ඉන්නවා. පැත්තට ඇඳුමක් ඇඳලා නේ. එක උර බලුවක් එළිය අනිත් බලුවා ඉන්නවා. ඉතින් මේක විදේශ රටවලට ගියාම ටිකක් අමුතුවෙන් බලනවා මෙයා මොකද කියලා. අර බ්‍රහ්මවංශ හාමුදුරුව එයාපෝට් එකක බාත්รูම් එකකට ගියාම කිව්වලු එක જાතියක ඔයාගේ ඇඳුම හැටියට නම් මේකට නෙමෙයි ඉන්න ඕනේ එහා පැත්තේ යන්න ඕනේ කිව්වලු. එයා දේවර පොරවල මුළු ඇඟම වහලානේ ඉන්නේ. ආගේ ඇඳුම හැටියට නම් මේකට නෙමෙයි ඉන්න ඕනේ එහා පැත්තේ යන්න කිව්වලු. ඉතින් ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. මේක ඇඳගෙන පූසාරි කෙනෙක් ඇඩේට හිටියත් එහෙම නැත්තම් ෆාද කෙනෙක් ඇඩේට, සිස්ටර් කෙනෙක් ඇඩේට, එහෙම නැත්තම් මවුලලිතුමෙක් ඇඩේට හිටියත් කමන්නේ. අවශ්‍ය කරන්නේ මොකන්ද? නිවැරදි දර්ශනය, නිවැරදි චින්තනය. මේක ගැහණියක් වේවා, පිරිමියෙක් වේවා, කුමන වෘත්තියක වේවා, නිවැරදි දර්ශනය. නිවැරදි දර්ශනයකට පත්වෙච්ච කෙනෙක්ගේ තියෙන ධර්මයේ බවට පත්වෙන්නේ ආත්ම සංවේදී ධර්මය. ආත්ම සංවේදී ධර්මය කියලා කියන්නේ යථාර්ථවාදී. යථාර්ථවාදී. ඒක සංකල්පයක් මත පදනම් වෙලා නෙමෙයි. එයාට ඒක තේරෙනවා කුහුඹුවාගේ ජීවිත අයිතියේ ඉඳලා විශාල තල්මස්සු වලි කොටි වලස්සු දක්වාම එයා ඒ දේ දකිනවා. ඉතිහාසයේ බෞද්ධ ධර්මය ආක්‍රමණ වලින් විනාශයට පත් වෙන හේතුවක් මම කල්පනා කළා. දැන් අපි දැහැමි මිනිස්සු වුණාට පස්සේ අපි කල්පනා කරන්නේ මොකන්ද? අපිට අවියවද නිෂ්පාදනය ඕනේ. අපි දැහැමි මිනිස්සු වෙමු කියලා මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අදැහැමි ආක්‍රමණශීලී පුජ්‍යලෝ ටිකක් ආවොත් දැන් අපි හිතමු රටක් හැටියට අපි මුළු රටේම මේ චින්තනය පැතිරලා දැහැමි මිනිස්සු වුණා, රජතුමා ඉඳලා හමුදාපතිතුමා ඉඳලා ඔක්කොම මේ දර්ශනයෙන් යුක්ත වුණා. ඊට පස්සේ අපි කල්පනා කරන්නේ අපිට මල්ටි බැරල් ඕන, අපිට කපීර යාන ඕන, අපිට මේ රොකට් ඕන කියලා අපි කල්පනා කරන්නේ. මොකද අපිට රොකට් කියලා හිතනවා. දැන් මුකුත් නැතුව හිස් අතින් ඉන්නවා නේ සබඳන්නේ නැතුව. ඊට පස්සේ අර ආක්‍රමණශීලී කට්ටියක් ආපුවම එක රැයකින් අල්ල ගන්නවා. ඕක තමයි ඉතිහාසයේ උනේ. ඒ නිසා ජීවිතේ කෝණ දෙකකින් බලලා ජීවිතේ සාදාගත යුතුයි, සකසාගත යුතුයි කියලා විනයක් අද කාලේ පනවන්න වෙනවා. අපි ලෝකේට වෛරස් දැම්මේ නැති වුණත්, අපි අනුන්ගේ රටවල් ඇල්ලුවේ නැති වුණත්, අපේ රට බේරගන්න, අපේ වටපිටාව බේරගන්න, අපේ ආරක්ෂාව පිළිබඳව වෙනම කෝණයකින් බලලා ඒක කරන්න වෙනවා. මේක ජනාධිපතිතුමා මේ අවබෝධ කරගත්තත් එයාගේ ආරක්ෂාව එයා තියාගෙන කටයුතු කරන්න වෙනවා. මොකද්ද මේ අවබෝධ කරගන්නේ? සැනසීම. තමන්ගේ හදවතේ සැනසීම කොහෙද තියෙන්නේ කියලා. කොහෙද තියෙන්නේ? ඉන්ද්‍රිය විෂය ඉක්මවයිද? එහි සැනසීම තියෙනවා. කාලය ඉක්මවයිද? එහි සැනසීම තිබෙනවා. ත්‍රිවේදනාව ඉක්මවයිද? එහි සැනසීම තිබෙනවා. රාත්‍රිය හා දහවල ඉක්මවයිද? එහි සැනසීම තියෙනවා. ස්ත්‍රී භාවය හා පුරුෂ භාවය සහ පුජ්‍යලත්වයේ ඉක්මවයිද? එහි සැනසීම තියෙනවා. එහි යාමට නොහැකි මන්ද? ඔබ නැන්ගුරන් දාලා ඉන්නේ. එහෙම කිව්වහම තේරෙනවා. නැන්ගුරන් දාලා ඉන්නේ. කොහෙද නැන්ගුරන් දාලා ඉන්නේ? ඉන්ද්‍රියන්වල. ඉන්ද්‍රියන්වල පටලැවිලා ගැට ගහලා තියෙන්නේ. එතකොට ඔබේ ස්වභාවය ක්‍රියාත්මක වෙන්න ඔබම ඉඩ දෙන්නේ නැහැ. ඈ ඔබම ඉඩ දෙන්නේ ඔබ තුල ස්වභාවයට අවදි වෙන්න. ඇයි? ඔබ ඇසේ බැඳිලා, කන නාසයේ දිව ශරීරයේ බැඳිලා, මනසේ බැඳිලා ඔබ ඉන්නවා. දැන් මේ අනුශාසනයෙන් කියන්නේ ඔබ ඒව ලියා ගන්න. ඒව ලියන්න. ලිහුවට පස්සේ ස්වභාවය මොකද්ද? ඔරුව ඉබේටම පාවෙන්න පටන් ගන්නවා. නැවි ඉබේටම පාවෙන්න පටන් ගන්නවා. ඒක පා කරන්න ඕනේ. දැන් මේ කට්ටිය මේක පා කරන්න හදනවා හදනවා හදනවා බෑ. ඇයි? මේ ගැට ගහගෙන. කුමන හෝ දෘෂ්ටියක, කුමන හෝ සංකල්පයක, කුමන හෝ වචනයක ගැට ගැහිලා ඉන්නවා. කුමන හෝ ආගමක, කුමන හෝ ජාතියක, කුමන හෝ වර්ගයක මිනිස්සු ගැට ගහලා තියෙන්නේ. මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ අවදි වෙන්නේ නැහැ ලෝකේ. මිනිස්සුන්ගේ අවදි කරන්න උත්සාහ කරන්නේ ජාතිකත්වය, වර්ගිකත්වය, ආගමිකත්වය, සංකල්ප දෘෂ්ටි පදනම්. මිනිස්සු ඒව වැළඳ ගන්නවා. ඊළඟට මිනිස්සුත් ඒව අනිත් අයට පොළඹවනවා. මිනිස්සු හිතන ජීවිතය කියන්නේ මේකයි කියලා. දැක්කේ නැති දෙයියේ, නොදැනෙන දෙයියේ, කොහේ ඉන්නවද දන්නේ නැහැ, කෝල් එකක් දීලා නැහැ, යදිනෝ හූල්ලනෝ පතනෝ. අර එක විද්‍යාඥයෙක් කිව්වනේ මිනිසාට ස්වර්ගයට යා නොහැකි මන්ද? ඔවුන් ස්වර්ගයේ ලිපිනය නොදන්නා බැවි. බෞද්ධයන්ට කියන්න තියෙනෙත් ඒක තමයි. බෞද්ධයන්ට නිවන් දකින හැකි මන්ද? ඔවුන් නිර්වාණේ ලිපිනය නොදන්නා බැවි. පරලෝකයට ගිහිල්ලා නිවන් දකින්න හිතන්න නැතුව මේ ආත්මයේදී නිවෙන්න ඕනේ. ඉතින් සුවිශේෂී සත්‍යයක් තියෙන නිවන් දකින්න බෑ. මේ ඇහෙන් ඇහෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්නවා කියන වචනයක් එහි යෙදුවට නිවන දැකීමක් හෝ ඇසීමක් හෝ ආග්‍රහණය කිරීමක් හෝ රස විඳීමක් හෝ ස්පර්ශ කිරීමක් හෝ තුලින් හඳුනාගත නොහැකි. යම් කිසි කෙනෙක් දැකීම, ආග්‍රහණය කිරීම, ශ්‍රවණය කිරීම, රස විඳීම, ස්පර්ශයෙන් හඳුනා ගන්නා වූ සීමයවල් අභිභවයයිද එහිදී නිවන් සෝය ලබනවා. ඒත් මම නෙමෙයි, වෙනාන් කෙනෙක්ද නෙමෙයි. අර ඉන්ද්‍රියන් වල තියෙන නැන්ගුරන් දාලා ගැට ගහලා තිබුණු සීමාවන් වලින් නිදහස් වෙලා අර විශ්වීය ධර්මය. දහම්සොඬ රජ්ජුරුවෝ කන්දෙන් පල්ලෙහාට පනිනු යකාගේ කටට බණපදේ අහන්න. පහළ ඉඳගෙන යකා වගේ පෙනුනට පැනලා අල්ලගන්නේ සක්‍ර දේවේන්ද්‍රය. ඔබත් ඔබේ ආත්මීය තෘෂ්ණාව අතහැර කන්දෙන් පල්ලෙහාට පනින්නම ඕන. පැනනහම ඔබ වෙලා ගන්නේ සක්‍ර දේවේන්ද්‍රය හෙවත් විශ්වීය ධර්මය, ස්වභාව ධර්මය. ඔය ලෝකේ එක ආමන්ත්‍රණික ක්‍රමවේදයක් තමයි. මහා බ්‍රහ්මන්, සක්‍ර දේවේන්ද්‍ර, ගෝඩ් කියලා කියන්නේ මේ එක්තරා විදියක විග්‍රහ කරගන්න බැරි වෙච්ච කොටසක්. ඒ නිසා ලෝක දාර්ශනිකයෝ කියනෝ මෞංකාරයාගේ නිර්මාණයේ රහස තමයි, මෞංකාරයේ මේක නිර්මාණය වෙන්නේ රහස තමයි නොදන්නා කමේ ප්‍රතිඵලය. යම් යම් කරුණවල විග්‍රහ කිරීමට නොකන්නා කරුණු අද වුණත් අපි කියන්නේ දෙයියෝ තමයි ඕවා දන්නේ කියලා තමයි කියන්නේ. ඒ නොදන්නා කමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෞංකාරයෙක් කියන කෙනෙක් හැම ආගමකම පැත්තකින් තියාගත්තේ කියලා විද්‍යාඥයෝ, කාන් මනෝවිද්‍යාඥයෝ පැහැදිලි කරනවා. මං කියන්නේ නැහැ ඒවා නේද? මං කියන්නේ නැහැ ඒවා කියලා තියෙනවා, මගේ පිළිගැනීම නෙවෙයි. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා. ඒක ඇත්ත හෝ නැත්ත හෝ ඒක මිනිසුන්ගේ බාර ගැනීම. අනාගත ලෝකයේ හරි දේ හරි විදියට තේරුම් ගනි. අපි කියන්නේ දෙයියෙක් ඇත කියලා හරි නැත කියලා හරි. අහක තියෙන ගුඩු ගුඩවල් අපි මොකටද බාගන්නේ නේ? ඕන නම් ඇත කියලා විශ්වාස කරන්නත් පුළුවන් ඕන කෙනෙකුට, නැත කියලා විශ්වාස කරන්නත් පුළුවන්. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා විශ්වාස කරන්නත් පුළුවන්. හැබැයි මේ ගමන් මග ඒකක්වත් නෙමෙයි. මේ අපි උත්සාහ කරන්නේ දෙයියෙක් නැහැ කියන්න නෙමෙයි. දෙයියෙක් ඉන්නවා. දෙයියෙක් ඉන්නවද? දෙයියෙක් නැහැ. දෙයියෙක් නැද්ද? දෙයියෙක් ඉන්නවා. ඉන්නවද? නැහැ. නැද්ද? ඉන්නවා. ඒකයි වැදගත්. එතකොට අපි ඔගේ හරියටම පිළිගන්න ඕන. හරියටම පිළිගන්න ඕන. ඒක හරියටම දකින්න පුළුවන්කම දෙන්නේ මේ ඉන්ද්‍රයන් අතික්‍රමණය කළාට පස්සේ තමයි මේ ඉන්නවද නැද්ද කියන එක හරියටම දකින්නේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත සංකල්පයෙන් බලනකම් නැහැ කිව්වත් ඒක වැරදි, ඉන්නවා කිව්වත් ඒක වැරදි. දැන් මම අර පූර්ණ නිදහසේදී අපි පැහැදිලි කළා මේ ලෝකයේ මතවාද දෙකයි, එකක් දෙයියෙක් නැහැ කියනවා, අනිත් එක ඉන්නවා කියනවා. මේ දෙකම ලාභාල බොළඳ මිනිස්සුන්ගේ කතාබහක්. ඒකක්වත් දෙකක් නැහැ. ඊළඟට ලෝකේ කතා කරන්නේ උපතක් තියෙනවා. උපතක් නැහැ. සාස්වත දෘෂ්ටියයි උත්තේජ දෘෂ්ටි වාද දෘෂ්ටියක් හැටියට මේ දෙකක් හැටියට ගෙනියන උපතක් ඇත උපතක් නැත කියලා කතාව. ඒකත් වැරදි. ඊළඟට අනික් කතාව තමයි මම එක්ක ඉන්නවා මේකේ. පුජ්‍යලෙක් ඉන්නවා. අනිත් එක තමයි පුජ්‍යලෙක් නැහැ කියන කතාව ලෝකේ තියෙනවා. ඒ දෙකමත් වැරදි. දුර හාමුදුනේ හරි එක මොකද්ද? පින්නතුනේ හරි එකක්වත් නැහැ. ලෝකේ හරි එකක්වත් නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ ඕකනේ. සංස්කාරක සියලු ලෝකය ඒක නිත්‍ය කරගන්න දෙයක්, සංස්කාරක ලෝකේ කිසි නිත්‍ය කරගන්න දෙයක් කිසිවක් නැහැ, එකක්වත් නැහැ. ගණිතය ඉක්මවා යන්න ඕන. ලෝකයේ මොනතරම් ගණිතයේ විශාල දෙයක් වුණත් ඒක ඊටාම සරල වූ ඉලක්කම් 10ක් ඇතුළතයි නිර්මාණය වෙන්නේ. ඒවයි අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම් වලින් තමයි ඔය ඔක්කොම රවුම් ගහන්නේ. ඒ හැම හේකින්ම ඒකක කියන එක බිහි වෙනවා. දැන් ගණිතයේ සවාගෙන තියෙනවා අනන්තය. අනන්තය කියලා කියන්නේ අනිත්‍යය. අනන්තයි. අනන්තය දකින්න පුළුවන්ද අන්තවාදී මිනිස්සෙකුට? අන්තවාදී චින්තකයෙකුට බෑ. අනන්තය දකින්න බෑ. ඔබ හිස් කියලා දකින තැන හිස් නැහැ. ඔබ හිස් කියලා දකින තැන මේ ලෝකේ හිස් නැහැ. ඔබ හිස් කියන්නේ මොකද්ද? මේ අවකාශයට. ඔබ හිස් කියලා කියන තැන රූපයක් තියෙනවා. ආකාශ රූපේ, අවකාශ රූපේ තැන තියෙනවා. ඔබ හිස් කියන තැනට සංඥාවක් යොමු කරන්න පුළුවන්. දැන් මේ මේ මේ ශාලාවේ හිස් කොටස පෙන්වන්න කිව්වොත් ඔබ ඇඟිල්ල දික් කරලා පෙන්වන්නේ නැද්ද? ඔබ කියයි මේ කණු අතර හිස් කියලා පෙන්වයි. එතකොට එතන සංඥාවක් යොමු කරන්න පුළුවන්. ඒක සාපේක්ෂිත ධර්මණුව සකස ගන්න සංස්කාරක ධර්මයක් බවට පත් වෙනවා. ඒ විඥාන ධර්මයේ තියෙනවා. එහි අවකාශ රූප, නාම රූප දෙකම තියෙන වැඩ කරන පංච උපාදාන ස්කන්ධයම ඔබ මේ ලෝකේ හිස් කියන තැන, අවකාශය කියන තැන, ශූන්‍යය කියන තැන වැඩ කරනවා. එයින් එහා ධර්මයක්. ඉතින් මමත් මේ ලෝකේ උපදුනේ මේ අවකාශය, මේ හිස් බව මේක තමයි කියලා, මේ මේ තමයි හිස් බව කියලා. මම ජීවිතේ එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් සමග සාකච්ඡා කිරීම තුළදී තමයි මම හඳුනාගන්නේ මේ අවකාශයේ හිස් නැහැ කියලා. ඒකීය ගුණයකින්, ගණනයකින්, කොටසකින් හඳුනා ගැනීමක් කරනවා. එවිට අපි අනන්තය දකින්නේ, හිස් බව දකින්නේ, අපි දකින්නේ එතන ඒකකය, ගුණුවක්. ඉතින් මේ ධර්ම වැටහෙන්න පින්නතුනේ අතිශයින්ම ප්‍රඥාවන්තයන්ට පමණයි. දුෂ්ප්‍රඥයන්ට මේක කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රඥාව දුර්වල මිනිසුන්ට මේක කරන්න බෑ. දුර්වල කෙනෙකුට උනත් දැඩි උනන්දුවක් තියෙනවා නම් මේක ගොඩ නගා ගන්න පුළුවන්. ඒකයි වැඩිපුර භාවිතා බහුලී කතාමවට පත් වෙන්න ඕන ධර්මය. ඇයි මිනිසුන්ට ධර්මයේ වැදගත්? සසර අනන්ත අවැඩදායි දේවල් කෙරෙහි මනස පවත්වාගෙන මිය ගිහිල්ලා දුගදියටපත් වෙනවා. මිනිස්සු මොනවද මේ ලෝකේ මේ මනස පවත්වාගෙන දැඩි ආසත්ත භාවයෙන් ඉන්නේ? ගේකට දොරකට, ඉඩමට කඩමට, ඈ බොහොම පොඩි දේවල් ටිකකට තමයි මිනිස්සු මේ දැඩි ආසත්ත භාවයක් මිනිස්සුන්ගේ ලෝකයේ තුල තියෙන්නේ. ඒ වෙනුවෙන් මොන තරම් පව් වැඩ කරමින් ලෝකය ගත වෙනවද? පොඩි දේවල් වලට මිනිස්සු කොච්චර වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම් ආදී සිද්ධ වෙනවද? කුඩා දේවල් වලට. ඒක තමයි අවිජ්ජා පත්‍ය සංඛාර. අවිද්‍යාත්මක ලෝකෙන් බැහැර වුණාට පස්සේ තේරෙනවා මේ මනස කියන්නේ මායාවක්, අවිද්‍යාවක්, මිරිඟුවක්. එහි ඇති කිසිදු යථාර්ථයක් නැහැ කියලා. එසම් මම මගේ ආත්මය කරගන්නේ නැති, ඉන්ද්‍රයන් සයම මම මගේ ආත්මය කරගන්නේ නැති, ඒ වගේම කාලය මම මගේ ආත්මය කරගන්නේ නැති, පුජ්‍යලත්වය මම මගේ ආත්මය කරගන්නේ නැති, අපූර්වත්වයේ තනකින් ජීවිතයේ දිහා බැලීමට, ලෝකයේ දිහා බැලීමට ඇසක් පහළ කරගන්න. මොකද්ද කරන්න ඕන අපි? සියලු ක්‍රියාවන් වල නිදහස වෙන්න ඕන. සියලු දෘෂ්ටීන් වල නිදහස වෙන්න ඕන. සියලු සංකල්ප වල නිදහස වෙන්න ඕන. කොහොමද නිදහස් වෙන්නේ? ක්‍රමයක් නෑ. හරි වැඩක් නේ. අපි මෙච්චර කාලයක් දන්නේ ක්‍රමයකට වැඩ කරන්නනේ. ඔබ වහන්සේ ක්‍රමයක් නෑ කිව්වන් අපි මොකද්ද කරන්නේ? සාමාන්‍ය ලෝකයා කියන්නේ ඒක තමයි. මොඩ මිනිස්සු අහන ප්‍රශ්න. ගොමයන් නැතුව කොහොමද වැඩ කරන්නේ? ඒක තමයි පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු. මේක විශිෂ්ට ධර්මයක්. හා මේක පුජ්‍යල ක්‍රමවේද ඉක්මවා යන ධර්මයක්. ඉතින් ක්‍රමයකට නැතුව වැඩ කරන්න පුරුදු වෙනවා. කිසිම ක්‍රමයක් නැහැ. ක්‍රමවේද තියෙන්නේ, කර්මවේද තියෙන්නේ සත්‍යයට පොඩ්ඩක්. මේක කර්ම සියලුම නිරුද්ධ කරනවා. අශේෂ විරාග නිරෝධ කරගන්නවා. කර්ම ක්ෂය කරනවා. ක්‍රියාව කියන එක ක්ෂය කරනවා. ඒකයි කර්ම ක්ෂය කරනවා කියන්නේ. ඒකේ හොඳයි නරකයි මධ්‍යස්ථය මොකක්වත් තියාගන්නේ නෑ. ඒ හොඳයි නරකයි මධ්‍යස්ථයි කියන ගුණයන් අතර නරකට වඩා හොඳයි. එහෙත් ඊටත් වඩා හොඳයි හොඳයි නරකයි මධ්‍යස්ථයි කියන එක ඉක්මවුවහම. ඒක තේරෙනවද? දැන් නරකට සාපේක්ෂව හොඳ හොඳයි. ඒ වාද සමස්ත සාපේක්ෂිතව හොඳයි නරකයි ඉක්මවීම ඊටත් වඩා හොඳයි. දැන් හොඳයි නරකයි ඕන එකක් කරන්න කියන එක නෙමෙයි මම කතා කරන්නේ. හොඳ කරන්නත් එපා නරක කරන්නත් එපා. ඒකට හොඳ කරන්නේ නැතුව නරක කරන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද අපි? මේ කතා කරන්නේ භෞතිකවාදී ක්‍රියාවක් ගැන නෙමෙයි. භෞතිකවාදී හොඳ දේවල් හොඳ විදියට කරන්න, නරක දේවල් නරක විදියට බැහැර කරන්න, ඒක සම්මුති ධර්ම. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සම්මුති ධර්ම, අනිත් එක තමයි පරමාර්ථ ධර්ම. එතකොට මේ පරමාර්ථ ධර්මයේ ස්වરૂපයන් මේ විදියට අඳුන ගන්න ලෞකික වචන තමයි භාවිත කරන්නේ. ඒ නිසා තමයි මේ ඉක්මවනවා කියලා කතා කරන්නේ මේ හැම දෙයක්ම. නමුත් මේක සම්මුති ධර්මයත් එක්ක පටලවා ගත්තොත් එහෙම එයා ලොකු ප්‍රශ්නයකට භාජනය වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු මතක් කරනවා සර්පී කල්ලනවා වගේ පරිස්සමෙන් අල්ලගන්න මේක. හරියට තනින් තේරුම් කරගන්න මේක සම්මුති ධර්මය, මේක පරමාර්ථ ධර්මය කියලා. සර්පේක වැරදි තැනින් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒ නිසාම එයාට පීඩාවක් ඇති වෙනවා. සර්පේක නියම විදියට ඇල්ලුවොත් කොහෙන්ද සර්පේක නියම විදියට අල්ලන්න ඕන නම් අල්ලන්නවද? වලිගෙන් ඔළුව ළඟින්ම, ඔළුවින් මල්ලන්නේ නැහැ, ඔළුවට පොඩ්ඩක් අල්ල ගන්නවා මේ බෙල්ල ළඟින්. එතකොට එයාට හැරිලා හපන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමන්ගේ ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? තමන් ගන්න ධර්මය, තමන් ගන්න පිළිවෙත තමන්ට පීඩාවක් නොවෙන්න ගන්න කියන එක. තේරෙනවානේ? තමන් ගන්න ධර්මය පීඩාවක් නොවෙන්න, ඒ කියන්නේ තමන්ට හිරිහැරයක් නොවන විදියට ඒක ගන්නී කියන එක මේකෙන් පැහැදිලි වෙන්නේ. ගැඹුරින් හිතලා බැලුවොත් ඒක. අද බෞද්ධයන්ට වෙලා තියෙන මොකද්ද? ගන්න ධර්මය සමර්ථව පීඩාවක්. අපේ මිනිස්සු කන්නේ නැහැ, ඇල් අතුර බොන්නේ නැහැ, අනිත් ඒවා බොනෝ, ඇල් අතුර බොන්නේ නැහැ, ඊට පස්සේ අඳින්නේ නැහැ, පළඳින්නේ නැහැ, දත් මදින්නේ නැහැ, කොණ්ඩේ බීරන්නේ නැහැ, මුදල් හදල් ඉතුරු කරගන්නේ නැහැ, ආර්ථික සංවර්ධනය සහ නව නිර්මාණ කරන්නේ නැහැ, බනහන්නේ නැහැ, ධර්මය අහන්නේ නැහැ, පම්පලට යන්නේ නැහැ, හදනවා හදනවා හදනවා, කොන්ක්‍රීට් මෙහෙම ගහනවා, නිලුම් මල් ගහනවා, මන් දන්නේ පසේබුදු විහාරත් හැදෙනවා. කාට ඉන්නද මන් දන්නේ, කොහේ ඉන්නවද දන්නේත් නැහැ, මොනව අර්ථයක් දන්නේ නැහැ. ලෞතරා බුදු කෙනෙක් නැති කාලෙක ලෝකේ ඉන්නේ පසේබුදුවරුම තමයි, වෙන කෙනෙක් නැහැ. මන්නන් දකින පසේබුදුවරු තමයි පහේ බුද්ධිය. ලෝකෝත්තර බුද්ධියක්, ලෝකෝත්තර ඥානයක් ඇති වෙන්නේ ලෞතරා බුදු කෙනෙක් ළඟ. නැහැ, එතකොට පසේබුදුවරුන්ට බණ කියන්න බෑ කියනවනේ නේ. එතකොට පසේබුදුවරුන්ට බණ කියන්න බැරි ඈ. ධර්මයක් නැහැනේ. ධර්මයක් නැති වුණාම කොහොමද බණ කියන්නේ? ගොළුෙක් වගේ වෙන්නේ කොහොමද? පසේබුදුවරුන්ට ධර්මය කියන්න බෑ. ලෝකේ ඉන්නේ වැඩිපුරම පසේබුදුවරු. පහේබුදු මොකද්ද මේ පස පහ කියන්නේ? පහ කියන්නේ ඉන්ද්‍රියන් පහ. ඉන්ද්‍රියන් පහේ බුද්ධියක් විතරයි මිනිසුන්ට තියෙන්නේ. ඒකට ඉතින් වෙන උපකල්පනයක් තියෙනවා. ඉතින් ඒක පාට ඉතින් තමම්ම තනියෙන් දැකලා බණක් කියන්න බැරුව හිම යනවයි කියන තාමත් තියෙනවා. ඉතින් ඒවයි සත්‍ය අසත්‍ය කෙසේ හරි වේවා කමක් නැහැ. ඒක හිම වෙන්නත් පුළුවන්. ඒත් අපි මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ පින් සිද්ධ වෙනවය කොන්ක්‍රීට් නිසා කියලා. හැබැයි හොඳයි මිනිස්සු වෙන වෙන දේවල් වලට වේදම් කරනවට වැඩිය එහෙම නිර්මාණයක් හරි කරලා මනස සංසුන් කරගන්න එක වටිනවා. ඒක හොඳයි. නිකන් අර මූලික ආරම්භක අවස්ථාවක් හැටියට සද්ධා කියන එක කුමන හෝ පැත්තකින් සාසනිකව ඇති වෙන එක ඒක හොඳයි. ඒ වයින් බැට කාලා අවසානයේ කොහොමාරි එන පිරිසම ධර්මයටත් කවදක හරි යොමු වෙනවා. ඒක වැදගත්. ඒත් මිනිස්සු ඉක්මනින්ම හරි දේ නෙවැරදි දේ සොයා ගන්නව නම් ගොඩාක් වටිනවා. නැත්තම් ප්‍රමාදීය පුජ්‍යලයාට ශාල ප්‍රශ්නයක් වෙනවා. ප්‍රත්‍යක්ෂ වූවන්ගේ වචන හරි අමුතුයි. ඒවයි වැඩි රඟපෑම් නැහැ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ගේ වහර දැනුම නෙමේ තියෙන්නේ. ඒ නිසා තමයි ඔය සමහරලාට ප්‍රත්‍යක්ෂ ධර්මයක් අවබෝධ වෙච්ච කෙනෙකුට විකෘති කරනවා කියන චෝදනාව එන්නෙත් ඒක. ඒකට හේතුව ඔවුන්ගේ දැනුම වෙනස්. පැහැදිලිනේ? විකෘතියක් බවට පත්වන්නේ කෙසේද? යම් සම්ප්‍රදායික දෙයක් වෙනස් වේද, එතකොට ඒක විකෘතියක් බවට පත් වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් කාක්කෙක්ගේ තනිකර සුදු ගාලා ලකර එකක් ගාලා යවන්න බලන්න කාක්කෝතරට. අනිත් කාක්කෝ ටික ඔක්කොම එකතු වෙලා කොටනවා. ඇයි? අපි කළු නම් උඹත් කළුවට ඉන්න ඕන. ඒ වගේ තමයි මේ සමාජය. අපි දෘෂ්ටිගතයි, අපි සංකල්පගතයි, අපි අන්තවාදී, අපි ජාතිවාදී, උඹත් ජාතිවාදී කියන. බුද්ධාගම විතරක් නෙමෙයි අනිත් ආගමුත් එහෙමයි. අනිත් ජාති වර්ගයකට එහෙම කිසි කෙනෙකුට ලේසියෙන් ඒකෙන් මෙදෙන්න දෙන්නේ නැහැ. අපි කපුටෝ, ඔබත් කපුටෙක්ම වෙලා ඉන්න ඕන. කවුළු වෙන්න බෑ. සෝවාන් වෙන්න බෑ අපිත් එක්ක ඉඳගෙන. ඉතින් මේ කිසිම කපුටෙකුට කොටන්න බැරි වෙන්න තමයි මම කියන්නේ. මම සෝවාන් නෙමෙයි. පෑදිලිම පෑදිලිනේ ඉස්සල්ලාකෝ මම සෝවාන් නෙමෙයි. ඒක දාගෙන හම්බ කරන් ගන්නෙත් නැහැ, ජීවත් වෙන්නේ නැහැ. මම සකුදාගාමිත් නැහැ, අනාගාමිත් නැහැ, අරහත් වෙලත් නැහැ. බුදු වෙලත් නැහැ. මේන් කිව්වා මම පුතඥනත් නෙමෙයි. දැන් ඔය හොයන එක කවුටෙකුට ඕකට කොටන්න පුළුවන්ද? ඈ? කිසිම කපුටෙකුට හොයාගන්න බැරි දෙනක ඇඟිලා ඉන්නවා. මාරයාට හොයාගන්න බැරි දෙනක ඉන්නවා. අතර මාරියෝ වහාම සෝහන් නැති කරනවා ඇවිල්ලා. සෝහන් නැලා කිව්වොත් ඒ සෝහන් නැති වෙනකම්ම ගානවා. ඒක තමයි ඇටි. එලව එලව ගානවා. සෝහන් නැති කරලා තමයි නිකන් ඉන්නේ. පුතඥයෙක් කියනවා එහෙනම් කවන්නේ. ඉතින් අපි පුතඥයනේ. හා ඕකේ ආරය. එහෙම වෙන්න බෑ. සෝහන් වෙන්න බෑ. පුතඥන වෙන්න ඕන. පුතඥ සෝහන් කිව්වොත් කොහොම හරි පුතඥන කරනවා යාව. රහත් තුනයි කිව්වොත් බෑ. රහත් වෙන්න බෑ. වාව් අපි ඔප්පු කරනවා. එහෙම එකක් වුණා මට මේ රෑ දහවල ඉක්ම වූ රහතුන් කියලා පොතක් ගැහුවා. මට කෝල් කරලා කියන ඔයා රහත් නෙමෙයි කියලා. මංගෝ මහත්මිය මන් රහත් නෑ ඒක හරියි. මංගෝ පොතේ නම ඒක මම රහත් වෙලා හරියි මේ කියන කතාවක් ඒක නෑ. පොඩ්ඩක් පොත කියවල බලන්න. පොතේ නම මිසක් මම රහත්ුනේ නෑ කියලා. අපිට එහෙම ගණන් කවන්නේ. අන්න එහෙම ඉන්නේ. එහෙමනම් රහත් වෙන්න බෑ. කුඩා ළමයි එක්ක ජීවත් වෙන අම්මලා තාත්තලා ගේ තියෙන කරුණාවම මේ සමාජයේ ඉන්න පුතඥයෝ කෙරෙහි දැක්වුවේ නැති වුණොත් ලොකු අඩුවක්. මේ පොඩි ළමයි හරෙන් හපනවා, මෙහෙන් හූරනවා, මල පහ කරනවා, මුත්‍රා කරනවා. ඉතින් හැම දෙයක්ම බොහොම සෙනෙහසෙන් බාර ගන්නවා. සමහර අම්මලගේ තාත්තලගේ මේ මූණේ දැලි වී බාරවල්ලා බලනකොට මේ ළමයි අහුරලා හැමෙන් හපලා කාලා නේ ඒ හැටි. ඉතින් ඒ පුතඥන සමාජය එහෙම තමයි. ඔවුන් දුස්තිගතයි, ඔවුන් සංකල්පවාදී. ඉතින් මේ ලෝකේ නිර්මාණය කරපු දෙවියන් ඉක්මවා ගියපු කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකය කියලා කියන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ගෙන් සක්‍රදේවේන්ද්‍රයත් බණ ඇහුවා කියන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගෙන් මහා බ්‍රහ්මයාත් බණ ඇහුවා කියන්නේ. ඒ නිසා තමයි ලෝකේම වූ දෙවියොත් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහනවා කියන්නේ ඒකයි. මොකද හේතුව ලෝව මවන දෙවියන්ට එහා තමයි බුද්ධත්වයේ තියෙන්නේ. ලෝමවන දෙවියට එහා තමයි ආර්ය ශ්‍රාවකත්වයේ තියෙන්නේ. ඔහුත් බනහන ලෝමැව් දෙවිවරුත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ මේ ආර්ය ශ්‍රාවකත්වයට ගරු කරනවා. ඒ නිසා ඔබ ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ ලෝකයේ මැව් දෙවියන්ට වඩා උසස් කෙනෙක් බවට පත් වෙනවා. ඒ සියලුම දෙවියන් බ්‍රහ්මයන් ඉක්මවා යන අවස්ථාවකට පත් වෙනවා. ඒ දෙවියෝ බ්‍රහ්මයෝ සියලු දෙනාම ඉන්නේ සංඥා තුල. ලෝකයේ තුල ඉන්නේ සියලුම බ්‍රහ්මයෝ දෙවිවරු ඉන්නේ සක්‍ර දේවීන්ද්‍රෝ ඉන්නේ ලෝකයේ තුල. ඈ ලෝකයේ තුල ඉන්නේ. ඉතින් තේනවා. ඒ හැම දෙවියෙක් සමගම සාකච්ඡා කිරීමේ හැකියාව මටත් තියෙනවා. ඒ සහම්පති බ්‍රහ්මයා හැම මාත් එක්ක ගොඩාක් ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඔහු තමයි මතක් කරන්නේ මේ මිනිස්සුන්ට බණ කියන්න. මේ විදියට මේ කටයුතු ප්‍රවර්ධනය කරන්න කියන අනුශාසනය කරන්නේ සහම්පති බ්‍රහ්මයා. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා තියෙනෙත් එයා. ඉතින් එයා බොහොම සතුටු වෙනවා බොහෝම කාලයක් මේක වැළලීලා තිබිච්ච දේ. මේ ආනන්ද ඔබ මතු කරලා අරගෙන තියෙනවා. තව කීප දෙනෙක් ඉන්න ලෝකෙ මතු කරලා මේක පෙන්නනවා. මිනිස්සුන්ට ඒක බොහොම කරුණාවෙන්ම කියලා දෙන්න. මිනිස්සු දරන කිසිම මතයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? තරහා යනවා. අනුමත කරන්න එපා. අනුමත කළොත් මොකද වෙන්නේ? එහි ඇලෙනු මේ සමස්ත ප්‍රතික්ෂේපය සහ අනුමතය තිබෙන්නේ ඇයි මනුෂ්‍යයනගේ? ඒ තමයි ආත්ම දෘෂ්ටිය නිසා, සීලබ්බත පරාමාස නිසා, විචිකිච්ඡාව නිසා, කාමරාග නිසා, රූපරාග නිසා, අරූපරාග නිසා, මාන්න නිසා, උද්දච්ච නිසා, අවිද්‍යාවල් නිසා. මේ ඍද්ධිපාද ධර්ම වැඩෙන මෙතන ඡන්ද ඍද්ධිපාදය, චිත්ත ඍද්ධිපාදය, විමංසා, මේ ඍද්ධිපාද ධර්මත් වැඩි වැඩි යන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම මේ ආසිතෝ වැඩෙනවා. එක එක් අවස්ථාවන් වලදී එක් එක් මනුෂ්‍යයන්ට එක් එක් කාරණා පදනම් කරගෙන එක් එක් ආකාරයෙන් කියලා දෙනවා. ඒ හැම අවස්ථාවකම තියෙන්නේ එකම ගුණ ධර්මයක්. දැන් ඉන්ද්‍රිය ධර්ම ගත්තත්, බල ධර්ම ගත්තත්, ඒ එකිනෙකට එකිනෙකට එකිනෙකට බලනකොට එකිනෙකට එකිනෙකට එකිනෙකට බැඳිච්ච කරුණු තමයි තියෙන්නේ. ඉතින් වඩාත් වැදගත් වෙන්නේ අපිට එදිනෙදා එදිනෙදා තේරෙන භාෂාව තුළින්, වඩාත් සංවේදී භාෂාව තුළින්, වඩාත් ආත්මීය සංවේදීතාවයකින් කිට්ටු වෙලා තමන්ට ලං වෙලා මේක දකින්න එක. කිසියම් අරමුණක් ගන්න කල්පනා කරන්න නැතුව තමන් ජීවිතේ උදා කරගන්න උත්සාහ කරන ඕන නිරෝධය. කිසියක් සංකල්පයක් ගන්න උත්සාහ කරන්නේ නැතුව ජීවිතේ උදා කර ගන්න ඕන නිරෝධය, නිදහස. නිරෝධය කියලා කියන්නේ යමක් නෙමෙයි. ඒක ගන්න දෙයක්වත් දෙන දෙයක්වත් නැහැ. ගනු දෙනු නතර කරලා තැන. ඡන්ද, විරිය, චිත්ත විමංසා කියන මේ ධර්ම වැඩෙන්න ඕන. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ පිළිවෙලට වැඩෙන්න. මෙතන ඒ තියෙන ඒ කරුණු හතරම ගොනු වෙච්ච පින්නතුන් තමයි මෙතන ඉන්නේ. නැත්තම් ඉන්න විදියක් නැහැනේ. දැන් කැමැත්තක් නැත්තම් මෙතෙන්ට එන්නේ නැහැනේ. මෙතෙන්ට සිත නමුරු කරලා නැත්තම් ඉන්න විදියක් නැහැනේ. උත්සාහයක් නැත්තම් මෙතන ඉන්නේ නැහැනේ. ඉතින් මේ අය අතර විමර්ශාවක් තියෙන අය තමයි ධර්මයේ දකින්නේ. මොනවද මේ විමර්ශාව? මොන කුමක් සඳහාද මේ සිත? කුමක් සඳහාද මේ වීරිය? අර නිරෝධය, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දෙයක් සාගත්තා. ඉතින් පසු කාලීනව මොකද ඒ දේ උනේ? දැන් කවුරු හරි දෙයක් කෙනෙක් මේක වැරදි කියලා කියනනම් ඔබෙන් අහන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි එහෙනම් අපිට හරි දෙයක් කියන්නේ. එමිලි බිඩි ආනන්ද හිමියෝ කියන දේ වැරදි කියලා කියනවනම් ටක් ගාලා කියන්න ඕනේ එහෙනම් මට හරි දෙයක් කියන්නේ. බලනකොට හරි දෙහි දන්නේ නැහැ මං. ඒ වුණාට ඒක වැරදි. ඒ හරි දෙහි දන්නේ නැත්නම් ඒක වැරදි කියන්න එපා හාමුදුරනේ. ඔබ වහන්සේ හරි දෙහි හොයාගෙන එනකන් සද්ද නැතු වෙන්නේ. ඒකයි කියන්නේ. දැන් ඇත්තෙන්ම ඒ කාරණේ මගේ මා ජීවිතය තුළ තිබුණා. එක්තරාමම ගිහි කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරන්න ගියා. සාකච්ඡා කරන්න ගියාන පස්සේ මට ඔහු කියන දේ අනුව මට තේරෙනවා මේ මේක වැරදි කියලා. ඉතින් මම එළියට බහලා එන වෙලාවේ ඇහුවා මගෙන් කොහොමද දේශනේ කියලා. මං කිව්වා මේ මං දන්නවා ඔබතුමා කියපු දේ වැරදි කියලා. ඒත් මට වැරදි කියලා කියන්න බෑ කිව්වා. දැන් මම හිතමානේ ඇයි කියලා. මම හරි දේ දන්නේ නැහැ කිව්වා. හරි දේ දැනගත්ත දවසට ඇවිල්ලා මං ඔයාට වැරදි කියලා මේක රිජියෝ කියනවා කිව්වා. ඇත්තම මම බොහොම හොයාගෙන ගිහිල්ලා මේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ මං ඔහු හොයාගෙන ගියා. ගියාන පස්සේ ඔහු ඉස්සරහම මං කියනවා මම රිජියෝ කිව්වා. මම කියනවා අද ඔයා වැරදි කියලා මං කෙලින්ම කිව්වා. එතකොට හරියට අර සිද්ධියත් මතකයිනේ. එතකොට එහෙම සාලුව බිමට අරගෙන දාල වැඳලා කිව්වා එහෙනම් මට හරි දෙය කියන්න. ඒකම කළා. ඒ බුද්ධලත් ඒකට සූදානම් වෙලා හිටියේ. වැරදි කියලා කිව්වොත් ඔබ වහන්සේ වැරදි කියනවනම් මට හරි දෙය කියන්න. මාත් මේ ගවේෂකෙක්, මාත් හොයන කෙනෙක්. ඊපස්සේ මම හරි දෙය කිව්වා. කිව්වට පස්සේ 10 15ක් විතර සෙනග හිටියා. ලොකු තර්කයක්. ඒගොල්ලොත් ලොකු භාවනාකාරයෝ ටිකක්. ඒගොල්ලන්ටත් ස්ථානයකුත් තියෙනවා. සෙනගත්තේ 3000ක් ඉන්න ඒගොල්ලන්ට. ඉතින් ඒ ප්‍රධානියයි දෙවනිය තුන්වෙනිය වශයෙන් ඉන්න දේශකයෝ ටිකයි ඔක්කොම මේක තර්කයක්. වරුවක් විතර. ඉතින් මම තනියෙන් අනිත්යි 10 දෙනේ. කලාන පස්සේ ඒක ඊටම දෙවනිය නැගිටලා කිව්වා අපිට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ. මං කෝ ආරේ එනං අතහැරලා දාන්න. වෙ ඉන්න මතේ ඉන්නේ කියලා. නමුත් මේ කියපු කතා බහේ ඔහු නොදන්න දෙයක් තියෙන බවට මේකේ ප්‍රධානයට පළවෙනි එක්කෙනාට වැටහුණා. පළවෙනි එක්කෙනා කරපු වැඩේ තමයි ඔහුගේ ලේන්සුව බිමට දාලා වැඳලා කිව්වා මට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් තියෙනවා කියලා. වැඳලා පස්සේ අර හිටපු 10 දෙනාට දෙවෙනි 3 මූණ හට්ටියක් විතර වුණා. මොකද මේ දෙවෙනි 3 මිනිස්සු කිව්වා ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් නැහැ කියලා. අයින් කළා. ඒගොල්ලන්ගේ ප්‍රධානියම වැඳලා කියනවා මට ඔබ වහන්සේගෙන් ගන්න දෙයක් තියෙනවා කියලා. අර හිටපු දෙතුන් දෙනාට තරහා ගිහිල්ලා කඳුළු එන මට්ටමට මූණ රතු වෙලා මේ මිනිස්සු විසිරලා ගියා යන්න. ඊට පස්සේ පළවෙනියා විතරක් ඒකේ ප්‍රධාන අයිතිකාරයා ගුරුවරයා විතරක් ධර්මය අහන්න සූදානම් වුණා. මම ඌව එහෙනම් සූදානම් වෙන්න මම කියන්න. කොච්චර කිව්වනද කියනවනම් හැන්දාවේ 6ට පටන් ගත්තේ. ඔහුගේ දේශනාව අවසන් වුණේ උදේ 4:00 පහට විතර. ඔහු දැක්කේ උදෑසන. එළි වෙනකම් මම ධර්මය කිව්වා. මෙහෙම මේක පැයේ බණ නෙමෙයි. ඇක්ෂන් කිව්වම බණ කියලා කට් කිව්වම නතර කරන බණ නෙමෙයි. ඇක්ෂන් බණ නෙමෙයි. ඈ දැන් එහෙමනේ දැන් ගුවන් ඉදිරි වෙලත් එහෙමයි. වීදුරෙන් එහා පැත්තලා ස්ටාර්ට් කිව්වම ඔන්න ස්ටාර්ට් කරනවා. දැන් ඔන්න යනකොට මේ දැන් 5යි විනාඩි 5යි දැන් ඉවර කරන්න ඕන ක්ලෝස්. අතින් කියනවා. ඉතින් ඔයයා කියනකොට අපි ක්ලෝස් කරන්න ඕන ඒක. තන්නේ කර රඟපෑම් මවාපෑම් අදිනවා නලවනවා හැඩ කරනවා අඬවනවා හුරුතල් කරනවා hina ගස්සනවා මොනවද මේ? එහෙම නැත්තම් බොරු සිල්වත්කම මවාපානවා බොරු අනිත්‍යතාවයක් මිනිසුන්ට ඇට ලොම්මස් පෙන්නල ජීවිත කලකිරවනවා මිනිසුන්ගේ ජීවිත කාලකරි කරනවා. ඉතින් මේ රඟපාන බන ඇක්ෂන් බන මොකටද? මමත් ඒ ඇක්ෂන් බන කියනවා. ඇක්ෂන් බන කියනවා. දැන් අපි ප්‍රසිද්ධ එකක් කරන්න ගිහිල්ලා ටික වෙලාවක් කරගෙන යනකොට මේ අර පාංකාරය කාංකූංගාගෙන යනවා. කට් කට් කට් අර සද්දය එනවා. නතර ගන්නවා. දැන් අර මිනිස්සු ආයෙ කියනවා අර නතර කරපු දෙනි පටක් ගන්න. දැන් ඒක අමතකයි. මොකද්ද කිව්වේ කියලා. නතර කරපු දෙනි පටක් ගන්න. ආයෙත් පටන් ගන්න. ඉතින් බලනකොට මිනිහා කෑලි ටික අමුල්ලා අමුල්ලා අමුල්ලා දානවා. හාමුදුරුව මොනව එක එක ඒවා කියන්නේ ඒක වෙලාවට. මොකද හේතුව? අර ඇක්ෂන් බන. ඒවයි නිවන් දකින්න බෑ. ඒ ඔක්කොම තේරුම් කරගන්න ඕන. ඇක්ෂන් බන වලින් නිවන් දකින්න බෑ. ඒවා කතා ප්‍රවෘත්ති හැටියට අහගෙන ඉන්න පොත්වල ලියාගෙන තියාගන්න එහෙමයි හොඳයි. මේ ධර්ම අවබෝධය වුණාට පස්සේ ආයේ යාට මේ දේ හොඳයි මේ දේ නරකයි මේ දේ කළ යුතුයි මේ දේ නොකළ යුතුයි කියන අවශ්‍ය වෙන්නේ නැහැ. ආත්ම සංවේදී මිනිස්සේ බවට පත් වෙනවා. පුහු ක්‍රියාකාරකම් ජීවිතේ ගොඩාක් අඩු වෙන වියදම් අත අඩුයි. පුහු සෝබන පුහු දේවල් පුහු ආකාරයක් ගන්නෑ. වාහනයක් ගන්නෝ තමන්ගේ අවශ්‍යතාවයට, අඳිනෝ පළඳිනෝ තමන්ගේ අවශ්‍යතාවයට ලෝකෙට පෙන්වන්න යන්නේ නෑනේ. ගෙදරකට ගියත් වඩා ප්‍රයෝජනවත් අවශ්‍යතාවයක දෙයක් දෙනව මිසක් ඒ අතරායේ කැපී පේන ප්‍රධානත්වය ගන්න හිත ගන්න වැඩ කරන එක තෑග්ගක් දුන්නත් හිත ගන්න තෑගි දෙන්නේ ඕමනා නැහැ. අනිත් එක දෑතවනවනා ගෙදරකට ගියත් මට ඒකේ අඩුවක් වෙයි කියලා හිතෙන්නේ නැහැ. ඈ ඔය කරාබු මාල් වලට යන වේදන් අඩුවේ හොරාතුරු කඩා ගන්නෙ නැහැ. එතකොට තමයි අනවශ්‍ය දේවල් ගොඩාක් ගෙල පහසු වෙන්න අඩත්තු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතේට හැම අතකෙම සම්මා දිට්ඨි හැරිම පහසුයි. නැත්තම් එතකන් ඒක පුදුමාකාර වේදනාවක් දෙන්නේ. හීනමානෙකුත් නැහැ, අදිමානෙකුත් නැහැ. මොනම උද්දච්ච කමක්වත් නැහැ. ඉතින් මගේ ජීවිතය තුළ මම ඒක බලනවා. නමුත් ඒක ලෝකයේ අවාසනාව කියලා කියන්නේ ලෝකය තුළ යම්කිසි ආකාරයක වෙනි තත්වයක් තියෙනවා මා ළඟ වෙනි තත්වයක් නැති වුණාට කියලා මම දැකලා නම් තියෙනවා. මා කෙරෙහි වුණත් දක්වන්නේ එහෙම තමයි. මා කෙරෙහි කිසිදු මාන්නයක් නැති වුණාට ලෝකයා විසින් ගරු කරන්නා වූ එක්තරා රටාවක් තියෙනවා ඒ දේවල් නිසා. ඔන් ටික වෙලාවක් ගෞරව කරගෙන යන්දීරලා මතක් වෙනවා හාමුදුරු ගුවන් විදුලි බණ කියන. අන්න ගරුත් වෙන අගින ගුවන් විදුලි බණ කියන හාමුදුරු කෙනෙක්. තව ටීවී එකේ බණ කියන. ටීවී එකේ දැක්ක මං හාමුදුරු. හා ටීවී එකේ බණ කියන. ඊට පස්සේ මහාන වෙච්ච ආයතන හරියට දැන් කියනකොට හා ඒක තමයි ඒ ආයතන. අන්න තවත් ගරුත් වෙන එක. ඊට පස්සේ පන්සලක් තියෙනවා හාමුදුරුවන්ට. අන්න තවත් නැග්ග විහාරාධිපති කෙනෙක්. තවත් නැග්ග ගරදර එයා කරලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිවිලර් එකකින් දාවේ. නෑ ත්‍රිවිලර් එකකින් නෑ අර ජිප් එකකින්. ජිප් වාහනයක් තියෙනවා හාමුදුරුවන්ට. නැග්ග තටපිට ගියාලා නේ මේව කරන්න. ඉතින් මම ඒක දැකලා එතකොට පණ්ඩිත හාමුදුරුවෝ ශාස්ත්‍රවේදී අපේ කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ බවට පත් වෙනවා. එහෙම දැකලා තියෙනවා මම ලොකු ලොකු ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ එක මට්ටමට වැටිලා තියෙන්නේ අර වාහනෙන් ගිහිල්ලා බහින නිසා කියලා හිතනවා. ඒක ලොකු ඒගොල්ලන්ට ගැළපෙන්න යනවානේ. ඒගොල්ලොත් ඇවිල්ලා තට්ටුවක් දාලා අපි ගින් එන්න. හැබැයි ත්‍රිවිලර් එකකින් ආව නම් ඕකේ බද්ද. මම දන්නව පැහැදිලිවම මේ නිසා තමයි ඒ වටපිටාව හැදෙන්නේ කියලා. ඒ වැත්තෙම පුස් දේවල්. පුස් දේවල්. පුස් මිනිස්සුන්ගේ පුස් සංකල්ප හැටියට මම දකිනවා. නමුත් ඒ තුලින් හරි මිනිස්යාන්ට ධර්මය කියන එක හම්බ වෙනවා නම් කොච්චර වටිනවද? ඒ නිසා ගොඩාක් මේ ධර්මයේ පැතිරෙන්නට හේතු වුණේ බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයා වෙච්ච නිසා. නැත්තම් ඔයිට වඩා කලින් බුදුහාමුදුරුවම නැති කරනවා. ඇයි ඍජුව අර වගේ ප්‍රතික්ෂේපයක් ඒ සමාජය තුල ගොඩනගනකොට, ඒ කියන්නේ එකම බෞද්ධයෙක්වත් නැති සමාජයක් තුල. අද අපි මේ ගොනු කරන්නේ බුදුහාමුදුරුව පිළිගන්න සමාජය තුල බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඒකත් අභියෝගයක් වෙද්දී පැහැදිලිවම වෙනම දෙයක් කියනකොට කොච්චර අභියෝගයක් ගොඩනගෙන්නේ නැද්ද? ඇත්ත කතාව තමයි ගොඩාක් රහතන් වහන්සේලා ගුටි කෑවා. ගොඩාක් රහතන් වහන්සේලා මැරුණා. මුගලන් හාමුදුරුවන්ට අග්‍රසාවක යනන් වහන්සේට අඬු කැඩෙනකන් ගැහුවා. ඒ හොරු ගැහුව නිකන් හොරු නිකන් ගහනවා. එමු රත්තරම් බඩු තිබුණා ගන්න. ගැහුවේ මේ බණ කියනවට. මුගලන් මහරහතන් වහන්සේ රත්තරම් බඩු වලන් ගියා. පටින බඩු වලන් ගියා නිකන් පානයක් දෙන්න. ගැහුවේ ඒකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේට පහර දෙන්න බැරි කමට, අල්ල ගන්න බැරි කමට. මිත්‍යා දෘෂ්ටි ඒ තරම් ප්‍රබලයි. මිත්‍යා දෘෂ්ටි ඒ තරම් ප්‍රබලයි. නමුත් ඉතින් අපි තේරුම් ගන්න දෙයක් තමයි මට නම් කවුරු අපාය ගියත් දිව්‍ය ලෝකෙ ගියත් මට ප්‍රශ්නයක් නෑ. යම්කිසි කෙනෙක් කිව්වොත් මම කැමතියි අපායට, මන්ට අපාය යන්න ඕන කියලා කිව්වොත් මොකද කියන්නේ? අනේ සාදු මහත්තයා යන්න, ගිහිල්ලා එන්න, ගිහිල්ලා ඇවිල්ලා මටත් කියන්න, බොහොම හොඳයි යන්න. ඔබත් එහෙම කරන්න. එතකොට ඔබ බේරලා නිකන් හරි අර අපාය යන මනුස්සය ගොඩ ගන්න හැදුවොත් මොකද වෙන්නේ? ඒ මනුස්සය අපිවත් අරන් යනවා අපායට. ඒ මනුස්සයගේ අපායට නිකන් යන්නේ අපිවත් අරන් යනවා. හරියට අර දියේ ගිලෙන්න හදන කෙනෙක් හරි දක්ෂයෙක් වෙන්නේ නැතුව එයාගේ එයාව බේර ගන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දෙන්නම ගිලෙනවා. අර ඇවිල්ලා මෙයාව බදා ගන්න එයාත් ගිලිනවා. ඒ දක්ෂයෙක් වගේ ඉඳගෙන අපි කරන්නේ මොකක්ද වුණ පිටින්? ලණුවක් දාලා බලන් ඉන්න ඕන නම් අල්ලගෙන ගොඩට යනවා, නැත්නම් නිකන් ඉන්නවා. ඒකයි ධර්මයේ දෙන ක්‍රමවේදය. මේ ධර්මයේ ගොඩ නැගීගෙන එනකොට ඔන්න හතුරු බලවේග ටිකක් ඇති වෙනවා අපිට. ප්‍රතික්ෂේපයක් ඇති වුණා අපි ඒක නතර කරලා දානවා. මොකද හේතුව? අනිවාර්යයෙන්ම ධර්මයේ ලැබෙන්න ඕන ධර්මයේ අවශ්‍යතාවයක් ඇති මිනිස්සෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට නොවේ. ධම් පිපාසය තියෙන්න ඕන. ඉතින් ඔබ ළඟ බලන්න ඔබට වෙනස් වෙන්න ඕමනාවක් තියෙනවද කියලා බලන්න. ඔබේ ළඟ තියෙන සම්ප්‍රදාය ඔබ ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක වෙනෝම මේ ෆයිල් එකක් හදලා ගෝණියක දාලා තියාගන්න වෙනම් පැත්තක. මේක අලුත් දෙයක් හැටියට ඉගෙන ගන්න නේ. ඔබේ තියෙනවා නම් මොකක් හරි ආගම, ඒකත් ගෝණී තියාගන්න ඕන. ජාතියක්, වර්ගයක්, පක්ෂයක්, කුලයක්, පාටක් ඔක්කොම ගෝණිවල තියලා මේක අලුත් දෙයක් හැටියට ඉගෙන ගන්න. දැන් ඔය යුද්ධේ ප්‍රශ්න පටන් ගන්න අරක ප්‍රතික්ෂේප කරන්න උනහමනේ නේ. ආ ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ, ඒක අයින් කරන්න බෑ, ඒක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි, කුලයයි ගෝත්‍රයයි වංශයයි පරම්පරාවයි පක්ෂයයි ඔක්කොම එනවා. ඒක ගෝණි කරලා ෆයිල් කරලා හොම තියලා අලුත් කෙනෙක් වෙන්න. ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාලෙදි ගන්න. අලුත් කෙනෙක් හැටියට අලුත් විශ්ව ධාරාවක් හැටියට හදාරන්න. දැන් මේ ඔක්කොම උපකාරක ධර්ම. ඒ උපකාරක ධර්ම වලින් ශක්තිය ලැබෙන්නේ නැතුව කවදාවත් යන්නත් බෑ. ඉස්සරහට යන්න බෑ. උපකාරක ධර්ම වලින් අපි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මේ දෙන්නම අවශ්‍යයි. එනිසා මේක ඇලීම් ගැටීම් වල ධර්මයක් නෙමෙයි. විශ්වාසයන් වල ධර්මයක් නෙමෙයි. විශ්වාසයේ ඉක්මවා යන ධර්මයක්. විමර්ශන බුද්ධිය හරි අඩුයිනේ. විමර්ශන බුද්ධිය හරි අඩු නම් ධර්ම අවබෝධය කරගන්න හරි අමාරුයි. එන ධර්මයේ වඩන භාවනාවේ යෙදෙන සූදානම් වෙන්න, ධර්මයට අනුගතව හිත කය වචනය මෙහෙයවන්න. ඔබ කිසිවක්ම නොකර සිටින්න, කිසිවක්ම නොකර සිටින්න. බුදුරජාණන් වහන්සේගේ සමයේදී නිගණ්ඨනාත පොත්ත බුදුරජාණන් වහන්සේට චෝදනාවක් එල්ල කරන්නේ මොන වගේ ධර්මයක් කියනවා කියලාද? බුදුරජාණන් වහන්සේ අකිරියාවාදී කියලා. එතකොට ඔබට තේරෙනවා ඇති අපි මේ කියන ධර්මයේ හරි කියලා. මේකට අද වුණත් අපටත් ඒ චෝදනාව කරන්නට පුළුවන්කම තියෙනවා. පෙනුමෙන් පිටින් බැලුවහම අක්‍රියාවාදී. හැබැයි මේක ක්‍රියාවාදීකුත් නෙමෙයි, අක්‍රියාවාදීකුත් නෙමෙයි. වචන බොරුනේ. දැන් මම සියලු ක්‍රියාවන් වලින් නිදහස් වෙන්න කියලා කිව්වහම තව ක්‍රියාවකට වැටෙන එක ස්වභාවයක්. ඒ හේතුව මේ ක්‍රියාවම පුරුදු කරන කර්මකාරකයෝ, කර්මකාරකයෝ නේ, කර්මකාරයෝ කර්මයකටම තමයි වැටෙන්නේ. එහෙමනම් ඔබට දැන් හොඳටම පේනෝ බුදුහාමුදුරන්ගේ ධර්මය මේ. ඈ එහෙනම් ඉතින් ක්‍රියාවාදී කියන්න තිබ්බනේ. බුදුහාමුදුරෝ එහෙම අරව වඩන්න, මේව වඩන්න මුකුත් එහෙම කිව්වේ නෑ. බුදුජානන් වහන්සේගේ ධර්මයේ බවට පත් උනේ ක්‍රියාවෙන් නිදහස් වීම, කර්ම නිරෝධය. එතකොට කර්ම නිරෝධය කියන වචනයට නිගණ්ඨනාත පුත්තලා චෝදනා කළා. බුදුරජාණන් වහන්සේ අකිරියාවාදී ධර්මයක් දේශනා කරන්නේ, මුකුත් කරන්න එපා කියනවා. හැබැයි හරියට ශ්‍රවණය කරොත් ඔබට තේරෙනවා මේක මුකුත් කරන්න එපා කියන එකට වැඩිය දෙයක් මේකේ තියෙන්නේ. ඒක හැමින් තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ක්‍රියාවලිය ධර්මයේ නෙමෙයි, තමන්ගේ ක්‍රියාවලිය, තමන්ගේ ස්වභාවය. ඉතින් මේක හරියට කියා දෙන්න ලෝකීය වචන බැරි වෙනවා, ලෝකෝත්තර වචන පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ලෝකෝත්තර වචන මොන වගේද? වචන දහසක් එකට බැඳි විට ශබ්දයක් ගොඩ නැගෙනවා, අන්න ඒක ලෝකෝත්තර වචනය. සමහර වෙලාවට හතර පද ගාථාවක් එකට බැඳි විට අර්ථයක් ගොඩ නැගෙනවා, ඒක ලෝකෝත්තර අර්ථයක් හැටියට ගොඩ නගා ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විශිෂ්ට ඥානයක් නැති කෙනෙක් මේ ලෝකෝත්තර ගුණය ගොඩනගා ගන්නේ නැහැ. දැන් ධම්මපදයේ සම්පූර්ණයේ හැම ගාථාවකින් වගේම ගොඩනගන්නේ ලෝකෝත්තර ධර්මයක්. එහෙත් අපි මිනිස්සුන්ට ඒක ගොඩනගා ගන්න තරම් ශක්තියක් නැහැ. ඒ නිසා පුතජන තේර වාදීන් ඔවුන්ගේ වාදයේ බවට පත් උනේ පුතජන කෝණයෙන්. ඒ නිසා කොච්චර දුරවලද කියනවනම් රහතුන් නගරේ නැත කැලේ සිටින්නේ කියන මට්ටමට පවා ප්‍රාථමික අදහස් ඉදිරිපත් කරන්න යොමු වුණා. නමුත් විද්‍යාමාන කතාව තමයි බුදුහාමුදුරු වැඩ හිටියම නගරේ. මහරහතන් වැඩ හිටියම නගරේ ප්‍රධාන නගරවල ප්‍රධාන රාජමාලිගාවල ආසන්නේ. තර්කයෙන් පැහැදිලි කරන්න බෑ, ඔප්පු කරන්න බෑ. ඒකකයක් නෙමේ. සත්‍ය සවන්නා වූ පුජ්‍යලේ කිසිම සංවේදීව නියතමානීව තේරුම් ගැනීමක් නෙමේ, තේරුම් අතික්‍රමණය කිරීමක්. තේරුම් ගන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? මේ මනස ව්‍යාකූලත්වයට අවුලකට භාජනය වෙනවා. කමක් නැහැ, මේ අවුල තුලින් එයා නිර්වෘල් බවට පත් වෙනවා නම්. දරාගෙන ඉන්නේ විශ්වාසයන් ගොඩක්, දරාගෙන ඉන්නේ මතවාදයන් ගොඩක්, දරාගෙන ඉන්නේ දෘෂ්ටි ගොඩක්. ඒ කිසිවක් ඔබ දරාගෙන ඉන්න දේවල් පිළිබඳව දන්නේ නැත්නම්, විචාරශීලී බුද්ධයක් නැති හුදෙක් චක් කිව්වහම යන හෝ කිව්වහම නතර වෙන හරකෙක් හා සමානයි. ඔබ දරාගෙන ඉන්නේ කවරක්ද කියලා ඔබ දන්නේ නැත්නම්, ආගමක් වේවා, ජාතියක් වේවා, සංස්කෘතියක් වේවා, වර්ගයක් වේවා, එහෙත් ඔබ ඒ දේ ඇදගෙන යනවනම් ඔබ චක් කිව්වහම යන හෝ කිව්වහම නතර වෙන ගවීක සමානයි. ඇයි? ඔහු දන්නේ නැහැ. ඔහුගේ පිට මොනෝ රත්තරන් ගෙනියනවද දන්නේත් නැහැ. අඟුරු ගෙනියනවද දන්නේත් නැහැ. ඈ? වතුර ගෙනියනවද දන්නේත් නැහැ. මොනෝද දන්නේත් නැහැ. අර කීමට කියන ලස්සන වචන බූරුවගේ පිටේ හකුරු පැටවුවා වගේ කියලා. ඒ නිසා මේ වටිනා සද්ධර්මය කොණ්ඩේ පිට පටරවාගෙන එහි රස නොදැන ඇදගෙන යන භික්ෂූන් වහන්සේලාටත් උපාසක උපාසිකාවන්ටත් ලස්සනම මේ කතාව තමයි අර බూరు කතාව. බూరు වගේ පිටේ හකුරු පැටව. මේ ළඟ තියෙනව මේ රස දන්නේ නැහැ. ඇහැ ළඟ තියෙනව නිවන දකින්නේ නැහැ. කොච්චර දෙහි වටිනාකම ලෝකාධිපත්‍ය රජකමට වඩා වටිනවා. ඒකයි බුදුහාමුදුරන්ගේ අනුශාසනය. ලෝකාධිපත්‍ය රජකමට වඩා සදෙව්ලොවට අධිපති සක්‍ර දෙහේන්ද්‍රයට වඩා. එක් එක් අරුමර්ථ නාම, ඒවට ආමන්ත්‍රණික නාම තියෙන්නේ. ඉතින් ඒවයින් අපි හඳුනා ගන්න. දැන් වාතයට වාදෙයියෝ කියලා කියන එකට කමක් නැහැ. වලාකුලට වලාහක දෙයියෝ කියන එක හාමුදුරු කෙනෙක් කිව්වා. මේ වලාකුළු තල්ලු කරන් යන දෙයියන්ට තමයි වලාහක දෙයියෝ කියන්නේ කිව්වා. වලාහක දෙයියනේ වලස් දෙයියා කියලා කිව්වා නම් හරි. ඉතින් ඒ වගේ අඥාන කතා කියන කට්ටිය ඉන්නවා. හිරු දෙයියා. හිරු දෙයියා කියන්නේ යාළු මේ ආලෝකය විකාශනය කරන්නේ ලෝකේ. ඒ තමයි ආමන්ත්‍රණික නාම ක්‍රමවේදේවට රැවටෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ගෝඨලා බ්‍රහ්මන්ලා චක්‍රදේවේන්ද්‍රලාත් එහෙම තමයි. සාම්පති බ්‍රහ්මයා කියන්නේත් එහෙම තමයි. හම්බෙලා නැද්ද සාම්පති බ්‍රහ්මයා? අපි විගේදී මහත්තයට හම්බෙලා නැද්ද සහපති බ්‍රහ්මයා? මම නම් හිතන්නේ හම්බෙලා තියෙනවා. එයා තමයි මෙහෙවන්නේ. නේ? ඔව්. එන්නේ සහපති බ්‍රහ්මයා තමයි එවන්නේ. කියනවා මේ මෙහෙ ඉන්න එපා, යන්න දේශනෙට යන්න. හාමුදුරන්ටත් අනුග්‍රහ වෙනස, එනායටත් අනුග්‍රහ වෙනස, යන්න කියලා කියනවා සහපති බ්‍රහ්මයා. දැන් මේ ඇත්තන්ගේ උවමනාවෙන් පැත්තෙන් එනවා. ඒක පැත්තකින් අර සසර කුසල බලයෙන් දුක්ඛ සත්‍ය ඔබ තල්ලු කරගෙන මෙහාට එනවා. ඒ සංසාර දුකට නැවත මායයා නානා උපායෙන් ඔබ ඇද ගන්න උත්සාහ කරනවා. ගෙදරින් පිට වෙන්න හදනකොට මායයාට ඔක වෙනලා කියනවා, කොහෙද යන්නේ? රෙදි හොදන්න තියෙනවා ගෙදර කියනවා. නෑ නෑ නෑ නෑ, දැන් ඒක බෑ, ඒක මං ඇවිල්ලා පස්සේ. කන්නෝ යන්න තියෙනවා ගෙදර. නෑ නෑ, ඒක පස්සේ. අර යාළුවා එනවා කිව්වා. නෑ නෑ නෑ, ඒක පස්සේ. එයාට පස්සේ කියනවා. එහෙම බේරිලා තමයි ඉන්න වෙන්නේ. ඈ, එහෙමත් නැත්තම් ආයි පටලවන මොකක් හරි අල්ලගෙන ඒ තණ්හාරදී රගා ලස්සන අයයිල සොඳුරු විදියට පටලවන. සොඳුරු විදියට පටලවන්න බැරි වුණොත් එහෙම දරුණු විදියට පටලවන. ඒ හැම දෙයකටම අටලෝ දහමට මුහුණ දෙන්න පුළුවන් ඍජු මනසක්, එඩිතර මනසක් ගොඩනගා ගන්න කෙනා. අවසානයේ ඇවිල්ලා මරණ බය ඇති කරවනවා. මරණ බය ඇති කරාමත් කියනවා, මාරය කවද වුණත් මම මැරෙනවනේ. ඒ නිසා ඔබේ වසඟේ ඉඳලා තේරුමක් නැහැ. ඒ නිසා මම අමරණීයත්වය කරා, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කරා මම ගමන් කරනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි මාර්යා පලා යන්නේ. ඔබේ දේවල්, ඔබ සියලු දේම කවදක හරි රැගෙන යනවා. ඒ නිසා මම අදම ඒවා ඔබට බාර දෙනවා. බුදුරජාණන් වහන්සේ කළේ ඒක. මොකද්ද? මාර්යාට අයිති සියල්ල හොයාගෙන ගිහිල්ලා මාරයටම බහර කළා. දැන් ඔබ කරන්නේ මොකද්ද? මාරයාගේ තාහිති දේවල් අරගෙන සැඟවෙනවා. මොනවද? ඔබ ඔය බලන්න මතකයේ දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන් සියල්ල දරාගෙන ඉන්න දේවල් මාරයට අයිති දේවල් නෙමෙයිද කියලා? මගේ ඉඩම කඩම, මගේ දූ මොනුපුරෝ මිනිපිරියෝ, මගේ ශරීරය, මගේ සංකල්ප, නේ? මේ ඔක්කොමත් අරගෙන හැංගෙන්න හැදුවට හැංගෙන්න දෙන්නේ නැහැ. මාරය හැමතිස්සෙම හොයාගෙන එනවා. මාරයට හැංගෙන්න හදනවා, හැංගෙන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ සියල්ල එක රාශී කරලා මතක් කරන මිනිසුන්ගේ ජීවිත කුලියට ගත්ත ඇඳුම් වගේ කියලා. අපි ඔක්කොම මේ ඇඳගෙන ඉන්නේ මාරයාට අයිති දේවල් මාරයාට දෙන්නේ නැතුව කියලා. අපිට අයිති තැන අපි සිට ගන්නවා. අපිට අයිති තැන අපි නිවස හදනවා. අපිට අයිති තැන අපි ජීවත් වෙනවා. මොකද්ද මේ අයිති තැන? ඇස ඉක්ම වූ තැන, කන නාසය දිව ශරීරය ඉක්ම වූ තැන, මනස ඉක්ම වූ තැන, කාලය ඉක්ම වූ තැන තමයි අපිට අයිති තැන. ඩොර කෙනෙක් දැන් පුළුවන් මේ හාමුදුරුවෝ එකම ටිකමනේ කියන්නේ බලන්න මුළු ත්‍රිපිටකයේම හැම සූත්‍රකයේම එකම ටික තමයි කියලා තියෙන්නේ. ආයි වෙන දෙයක් නැහැ. එකම ටික තමයි. එකම දේ අර මේක තේරෙන්නේ නැති කෙනාට හිතෙනවා මේ ගොඩක් කියනවා කියලා. මේක විවිධ අර වාචික සහ ප්‍රකාශන විදිහේ වෙනසක් තියෙන නිසා. නමුත් හැමතිස්සෙම කතා කරන්නේ එකම ධර්ම. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මහසાગරයේ කොතනින් රස බැලුවත් ලුණු රසයි. බුදුරජාණන් වහන්සේගේ සෑම ධර්මයේ පදයකමත් නිර්වාණ රසයේ තියෙන එකමයි. ඉතින් අපිත් මේ වචන මොන මොන හැඩයෙන් කිව්වත්, මොන මොන විදියෙන් කිව්වත් එකම ටික තමයි, එකම ධර්මයක් තමයි. හතරපද ගාථාවෙන් කිව්වෙත්, සූත්‍රයකින් වචන දහස් ගානකින් කියන්නේ එකම දෙයයි. මොකද්ද? යේ ධම්මා හේතුඵබව. හේතුඵල ඉක්මවන ධර්මයක්. හේතු හේතුවයි ඵලයයි ඉක්මවන ධර්මයක්. හේතුඵල නිරෝධය. හේතුඵල දහමක් නෙමෙයි, හේතුඵල නිරෝධය. හේතුවයි ඵලයයි නිරෝධ කරනවායි කියනවත් එක්කම ඵලගෙන මාර්ගඥාණයට පත් වෙනවා. මොකන්ද හේතුවයි ඵලයයි කියන්නේ? හැම තිස්සෙම අපේ චිත්ත පරම්පරාවක තියෙන මොනවද? හේතු ඵල. හේතු ඵල. ඵලයක් තිබුණොත් ආයේ ඵලයෙන් හේතුවක් හට ගන්නවා. ඒ හේතුව තුල ආයි ඵල හට ගන්න. ඒකට කියන්නේ පරම්පරාව. ගහක් තියෙනවා, ගහේ ආයි ගෙඩි හැදෙනවා, ගෙඩි වලින් ඇට වැටෙනවා, ඇට වලින් ආයි ගස් හැදෙනවා, ගස් වලින් ආයි ගෙඩි හැදෙනවා, ආයි ඇට වැටෙනවා, ඇට වලින් ආයි ගස් හැදෙනවා. ඔක තමයි හේතු ඵල. ආයි ඵල, ආයි හේතු. ආයි හේතු, ආයි හේතු ඵල. ඔය තමයි පරම්පරාව. හේතු ඵල නිරෝධය. එතකොට හේතුඵල නිරෝධය වුණාම සසර නතර වීම කියන එක සිදු වෙනවා. සසර නතර වීම කියන එක සිදු වෙනවා. මේක අදහන්න ඕන එකක්වත්, යදින්න ඕන එකක්වත්, කෑ ගහන්න කවි කියන්න ස්තෝත්‍ර කියන්න ඕන එකක්වත් නෙමෙයි. දැන් මෙහෙම ධර්මයේ අපි කියන්නේ අනාගත ලෝකයේදී නේද? කවුරු හරි කෙනෙක් නේද අනාගතයේදී මිනිගෙඩි ගහලා අපිවත් අදහන්න පටන් ගත්තොත් නේද? එහෙම වෙන්නේ නැහැ. දැන් ওই සමහර සායනහසලා එහෙම වන්දනාමාන කරනවටවත් එන. ඉතින් එතකොට ඒක හරිනවද? වැඩන්නේ. ඒ නිසා පුජ්‍යලෝ අදහන්න එපා. පුජ්‍යලෝ අදහන්න එපා. බුදුහාමුදුරුවෝ හැර බුදුහාමුදුරුවෝ වුණත් පුජ්‍යලෙක් හැටියට අදහන මිනිස්සු හරි දුර්වලයි. පුජ්‍යලත්වයේ අභිභවා යන්නටයි, ඉක්මවා යන්නටයි බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන. ඒ නිසා ඒ කාර්යය කරා. ඒ කාර්යය කිරීමම තමයි බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය. පරමත්ත පූජාය බුදුරජාණන් වහන්සේට කරන ධම්මානුධම්මපටිපත්ති. ධම්මානුධම්මපටිපත්ති කියන්නේ මොකක්ද? ධර්මයට අනුගත වීම. ධම්මානුධම්මපටිපත්ති කියලා හිතන්නේ සම්හරලාට අපි මේ සිගරට් බොන්නේ නැතුව, සුරුට්ටු බොන්නේ නැතුව, මේ බොරු කියන්නේ නැතුව මේ ජීවත් වීම. මන්නම් කියන්නේ බොරුකාරයන්ට බොරු කියන්න. බොරුකාරයෙකුට බොරු කියන්න. සතුරෙකුට බොරු කියන්න. මංකොල්ලකාරයෙකුට බොරු කියන්න. කල්‍යාණ මිත්‍රත්වයකට සත්‍ය කියන්න. දැන් එතකොට හොඳ නෑ නේද? පව් සිද්ධ වෙනවනේ හොරාට බොරු කිව්වහම. එහෙනම් ඉතින් ගෙට හොරු පැන්නාම කියන්නේ අන්න සේප්පු යතර අතන මාල තියෙන්නේ අතන. බැංකුවේ නම්බරේ මේක, මෙන්න කාඩ් එක. උපායශීලී වෙන්න සතුරාට බොරු කියන්න. ඒකට කියන්නේ සම්මයක් ප්‍රයෝගය. යමන්ගේ ජීවිතයට යහපත වෙනස ප්‍රයෝග කරන්න ඕන. ඒ නිසා ලංකාවේ මිනිස්සු බොරු කියන්නේ නැතුයි කියලා කියන්නේ හැමතැනදීම එක වගේ ක්‍රියා කරනවා කියලා කියන්නේ ඒක මහා භයානක දෙයක්. ආ භයානක දෙයක්. අපි උපායශීලී වුණා නම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ. උපායශීලී නොවන අන්ධ විශ්වාසයන් වලින් පදනම් වෙච්ච ජීවිතයේ කෙරෙහි කලකිරීමෙන් බලන සංවර්ධනය හා දියුණුව දිහා වෛරයෙන් බලන, දියුණු වෙන කෙනා දිහාත් වෛරයෙන් බලන සමාජයක් නිර්මාණය වන්නේ ඍණාත්මක දහමක් නිසා, ජීවිතයේ දිහා සුභවාදී ලෙස බැලීම නිසා. හැබැයි එක්තරා පිරිසක් ඉන්නවා අසුභවාදී ලෙස ලෝකයට ප්‍රකාශනය කරන තරමට ඒගොල්ලන්ට සුභවාදීත්වය ජීවිතය තුළ නිර්මාණය වෙනවා. එහෙමත් කරන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක නෙමෙයි කතා කරන්නේ. ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න මොනවා හරි. කොමන හෝ ආකාරයකින් නැවත අපි කැරකිලා හසු වෙනවද? සතර වට කැරකී බලන්න ඕන අපි හසු වෙනවද? මැද නොපිහිටා සතර වට හැරී බලන්න. මැද නොපිහිටා සතර වට හැරී බලන්න ඕන. ඒක හරියට ක්‍රියාත්මක කරවන්න මැද නොපිහිටා සතර වට බලන්න ඕන. හරියට ඒ ධර්මයට අනුගතවම ක්‍රියාත්මක වෙනවද? උත්සාහ කරන්නෙත් නැති නතර වෙන්නෙත් නැති කෙනෙක්, නතරව සිටින්නෙත් නැති කෙනෙක්, උත්සාහ කරන්නෙත් නැති කෙනෙක්, එහෙම කෙනෙක් වෙන්න ඕන. අමා ගැන සැලකිල්ලක් කරන්න නැතුව ධර්මයේ ගැන පමණක් සැලකිල්ලක් කරනවා. තමාට ලැබෙන දේවල් වලින් අන්තිම නරක දේ තමයි මරණය. මරණයටපත් වෙන්නේ මැරෙන දේවල්. මැරෙන දේවල් මගේ දේවල් නෙමෙයි. මට පාලනයක් ඇති දේවල් ඒවා අල්ලන්නේ නැහැ. කිසි දෙයක් ගන්න හරි දෙන්න හරි උත්සාහ කරන්නේ නැහැ. ගනු දෙන්න නතර කරනවා. අතීතයත් අනාගතයත් වර්තමානයත් අතහරින්න. පුජ්‍යලත්වය සම්පූර්ණයෙන් අතහැරෙනවා. ඒක වර්තමාන පුජ්‍යලයක් නෑ. වර්තමාන පුජ්‍යලයක ඉන්නවනම් වර්තමානේ අල්ලගත්ත වෙනවා. පුජ්‍යලයක ඉන්නවනම් අනාගතය සෑදෙනවා. පුජ්‍යලයක ඉන්නවනම් අතීතය සෑදෙනවා. පුජ්‍යලත්වේ නැත්තම් අතීත අනාගත වර්තමාන නැහැ. දකින්න දෙයක් නැහැ, දකින්නෙක් නැහැ. දකින්න නැති වෙන්න ඕන, දකින්න දෙයක් එතකොට නැති වෙනවා. එතකොට දැකීම නොදැකීම කියන ස්වභාවය අවශ්‍ය නැහැ. මේ දෙකම අපිට අත්හරින්න වෙනවා. ඇසයි රූපයයි අත්හරිනවා. ඇසයි රූපයයි දෙකම අත්හරිනවා. කනයි ශබ්දයි අත්හරිනවා. නාසයයි ගන්ධයයි අත්හරිනවා. දිවයි රසයයි අත්හරිනවා. කයයි ස්පර්ශයයි අත්හරිනවා. සිතයි සිතුවිලි අත්හරිනවා. මමයි දැනුමයි අත්හරිනවා. කොට සංකල්පයක් නැවත ග්‍රහණය කරන්න උත්සාහ කරන්නේ නැහැ. මෙසේ වේවා කියන ගුණයක්වත් මෙසේ නොවේවා කියන ගුණයක්වත් නැහැ. සිදු වෙන දේ දෙස බලන්නේ නැහැ. සිදු නොවන දේ දෙස බලන්නේ නැහැ. තමා කිසි තැනක තියාගන්න එපා. තමා කියන්නේ මාය. මමත්වය කියන්නේ මාය. මායя කිසි තැනක සංගව ගන්න එපා. මායяගෙන් නිදහස් වෙන්න. මමත්වයට බැස ගන්න එපා. මමත්වය ඔසුලා ගන්න එපා, ඇදගෙන යන්න එපා. මමත්වය තුලින් යමක් දකින්න උත්සාහ කරන්න එපා. ඒකට කියනවා සියල්ල අතහරිනවා. අශේෂ විරාග නිරෝධෝ. සියල්ල නිරෝධ කරන ශේෂයක්වත් ඉතිරි කර නොගෙන, මොනවද දෘෂ්ටි ශේෂයක්වත් ඉතිරි කර නොගෙන අතහරිනවා. සංකල්ප ශේෂයක්වත් නැතුව අතහරිනවා. අතහැරීමේ සංකල්පයක්වත් අක්‍රියාවාදී සංකල්පයක්වත් නැහැ. සම්පූර්ණ විවෘතවන්න ස්වභාවයට ඉඩ දෙන්න. ඔබ කිසිවක් නොකරන්න. අක්‍රියාවාදීත්වයයි ක්‍රියාවාදීත්වයයි අත්හරින්න. විශ්වාසය අවිශ්වාසය බලාපොරොත්තු ප්‍රාර්ථනා අතහරින්න. අතහැරීමද අතහරින්න. විඳින මනස අතහරින්න. සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා අතහරින්න. සියල්ලගෙන් නිදහස් වන්න. සෑම විටම සිටින තැනින් නිදහස් වන්න. බැඳුණු තැනකද සිටින්නේ එතනින් නිදහස් වෙන්න. තව තැනකට නොයන්න. හේතු නොදක්වා අතහරින්න. හේතු නොදක්වා අතහරින්න. අතහැරීමයි අල්ලා ගැනීමයි එකවර අතහරින්න. අතහැරීමයි අල්ලා ගැනීමයි එකවර අතහරින්න. මහත් වූ වීරයෙන් ඒ සිදු කරන්න. අල්ලා ගැනීමයි අතහැරීමයි අතහරින්න. වීර්යයෙන්ද අල්ලා නොගන්න. පරණ පුරුදු විදියට හෝ අලුත් විදියකට හැඩ නොගැසෙන්න. පරණ පුරුදු විදියත් අලුත් විදියකටත් හැඩ නොගැසෙන්න. මේ මොහොතේ බැඳීම දෙස බලන්න. මේ මොහොතේ බැඳීම දෙස බලන්න. මේ මොහොතේ කවර වූ බැඳීමක් ඇද්දයි බලන්න. කුඩා ශේෂද අනුශේෂද අතහරින්න. අතහැරීම තුළ සියල්ල ලැබේ. අල්ලා ගැනීම තුළ කිසිවක් නොලැබේ. ඇලීම් ඒ වගේම ගැටීම් දුරලන්න තරහකාරයොත් අත්හරින්න මිත්‍රයොත් අත්හරින්න මහණෑයොත් අත්හරින්න සුළුණෑයොත් අත්හරින්න අප්‍රිය අමනාප දේවල් අත්හරින්න ප්‍රිය මනාප කාන්ත දේවල් අත්හරින්න සමස්ත මානසික ක්‍රියාව අත්හරින්න. සමස්ත මානසික ක්‍රියාව අත්හරින්න. තමා විසින් ස්වභාවයට ඉඩ දීමෙන් වළකින්න. තමා කියන ගුණය දිය කර හැරීමෙන් අතහැර දැමීමෙන් ස්වභාවයට එකතු වෙනවා ඇති. තමා විසින් ස්වභාවයට ඉඩ දීමෙන් වළකින්න. එවිට ඒ මමත්වය සහිත ස්වභාවයක් ස්වභාවය යනු මමත්වය නොමැති අවස්ථාවක් සියල්ල අතහැරියොත් පමණයි ඔබට විවේකය ලැබෙන්නේ. සියල්ල අතහැරියොත් පමණයි ඔබට නිරෝධය ලැබෙන්නේ. සියල්ල අතහැරියොත් පමණයි ඔබ ආවරණ බැඳීම් නැති එහෙම නැත්නම් නිර්ආවරණ වූ විශ්වීය පුජ්‍යලේ බවට පත්වන්නේ. සියල්ල අතහැරියොත් පමණයි මනසින් නුවණින් සිතෙන් විඥාණයෙන් අධ්‍යාත්මයෙන් බාහිරින් සියල්ල අතහරින්න. එවිට මේ වචනද ඒ සියල්ල ගනිහිලා අතහැරිය යුතුයි. අතහැරීමේ ක්‍රියාවලියද සියල්ල අතහැරීමෙහිලා අත්හල යුතුයි. මේ සංඥාව හොඳයි කියා යමක් ඉතිරි කර ගැනීමට නැත. සබ්බේ සංඛාරා අනිච්චා කිසිම සංස්කාරකයක් නිත්‍ය කර නොගන්න අවස්ථාව ප්‍රතික්ෂේපයක් නැත අනිත්‍ය තුළ ප්‍රතික්ෂේපයක් නැති අනිත්‍ය තුළ